හැමදෙනාමත්ම අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් මේ සාකච්ඡාවට පිළිගන්නවා. අපිට ගෞරවයෙන් ජයන්ත මහත්මයාගේ උපකාරය බලාපොරොත්තු වෙනවා අද දවසේදී සාකච්ඡාවට. ඉතින් ජයන්ත මහත්මයා, අපිට අපි ගිය සතියේ සාකච්ඡාවකදී අපි කතා කළා මේ කන්ති පරමන් තපෝසිතිකා කියන කාරණාව. ඉතින් මේ ඔබතුමාට නැවත මට මතක් කරන්න පුළුවන්ද තප්පස නැත්නම් තපෝ කියන්නේ කුමක්ද කියන කාරණාව කෙටියෙන්? මොකද මේ ගම මේ සාකච්ඡාවට අවතීන පමණයි අද මූමාතුකම එන්නේ. මේ තපෝ යන්නෙන් අදහස් වෙන්නේ, තපස යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව කෙටියෙන් අපට අවධානය යොමු කරන්න. මොකද ඒ තුලින් මොද දොඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවට. හරි, තේරුම් ගන්නයි අපි තපස් කියන එක ඇත්තම අපේ සිංහල ජන ව්‍යවහාරයේ තියෙන වචනයක් ඇත්තම කියන සමහර තපස් රකින්න යන ආදි වශයෙන් ඒ තපස් කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඇත්ත වශයෙන්ම මේ තපස් කියන තැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ධර්මානුකූලව හිතනකොට එතන සඳහන් කරන්නේ මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන ඒ කියන්නේ කාම ලෝකයේ තියෙන කාම අරමුණු වලින් මිදලා ඒ කාම අරමුණු වලින් හිතටගෙන කරදර ඉවත් කිරීම සඳහා කෙලෙස් සැවීම කියලා කියනවා. ඒ කෙලෙස් සැවීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට කාම අරමුණු ආපුවම අර දාහ දැවිලි ගතිය ඇති වෙනවා නම් ඒ කාම අරමුණු වලින් ඉවත් වෙලා හිත දියුණු කර ගැනීමට දරන උත්සාහය තමයි තපස කියලා සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. ඒක කෙලෙස් තවනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. චිරවත් කර්මදවත් මහත්මයා, මෙතන මේ කෙලෙස් තවනවා කියන අර්ථය කල්පනා කරනවා නම් කෙලෙස් තවනවා මොකද්ද? කෙලෙස් තවනවා කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස් තවනවා කියන එක මම දැනගන්න තියෙන විදිහට කෙලෙස් තවනවා කියලා කියන්නේ දැන් අපි මුගක් වෙලාවට සාමාන්‍ය ජීවිතය ගත කරාම නොයෙකුත් ඇසට කනට දිවට නාසයට කයට එන අරමුණු පිළිබඳව අපේ ලෝභ සිත් පහළට පුළුවන් ඉඳ තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ගතිය. අපේ තියෙන සංසාර පුරුද්දට අපි ලෝභ සිත් පහළ කරගන්නවා. ඒ වගේම අපි කැමැති අරමුණු වෙනකොට අපි තරහා සිත් නැත්නම් ද්වේෂ සිත් පහළ කරගන්නවා. පහළ කරගන්නවා කියනවා කියන එකත් වැරදි. ඇත්තටම ඒක පහළ වෙනවා. ඒ විදිහට තමයි අපි අර කැමැති අකමැති රුචි අරුචිකම් මත යම් යම් දේවල් වලට කැමැත්තක් හෝ අකමැත්තක් තුලින් ඒ සිත් පහළ වෙනවා. ලෝභ සිත් හරි නැත්නම් ද්වේෂ සිත් හරි පහළ වෙනවා. ඉතින් මෙතෙන්දි මේ කෙලෙස් තවනවා කියලා කියන්නේ ඒ කෙලෙස් සිතුවිලි පහළ වෙන්න තියෙන මූලික වශයෙන්ම තියෙන කාම අරමුණු වලින් පොඩ්ඩක් පැත්තකට යනවා. ඒ කියන්නේ ජනගහණය නැති, කියන්නේ අඩුම ගානේ තමන්ට වෙන් වෙච්ච ගෙදරක උනත් ස්ථානයකට හරි යනවා. ගිහිල්ලා ඒ කාම අරමුණු වලින් වෙන් වෙලා ඊට පස්සේ තමාගේ ඇතුළත බලනවා කියන්නේ ඇත්තටම කෙලෙස් සැවීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද ඒකට බාහිරයට යන්නේ නැහැ. තමන්ගේ සිත දිහා, තමන්ගේ කය දිහා බලනකොට ඒ කෙලෙස් සැවීම ඒ ආකාරයෙන් තමයි මූලිකවම සිද්ධ වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. කෙරුවන් සර්මයි. ඔව්, අනිත් එක තමයි මට මතක් වුණේ අපි ලංකාවේදී හුඟක් වෙලාවට හැමෝම දන්න දෙයක් තමයි අපි මේ කෙහෙල් කොළ වලින් බත් පැකට් හදනවා. නැත්නම් කෙහෙල් කොළෙන් බත් පාස්සල් හදනවා. කෙහෙල් කොළයක්කට බත් බෙදලා වෑංචන බෙදලා ඒ පාස්සලයක් හදනවා ගමන් යන්න යනකොට. අපි අමු කෙහෙල් කොළයක් ගත්තොත් ඒකෙන් බෑ ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට නමා ගන්න. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? මේ කෙහෙල් කොළේ අල්ලනවා යම්කිසි රත් වෙච්ච තැනකට, නැත්නම් ලිපකට දැල්ලකට අල්ලලා ඒකේ තියෙන අර තද ගතිය නැති කරනවා. අපි ඒකට කියනවා කෙහෙල් කොළේ තවනවා කියලා. ඒ වගේ මේ හිත ගත්තාම කෙලෙස් තවනවා කියනකොට අන්න ඒ වගේ මේ සිත තමන්ට ඕන හැටියට තමන්ට අවශ්‍ය කරන විදිහට නමා ගන්න නම් යම් යම් විදිහට මේකට සහයක් උපකාරයක් ලබා දෙන්න ඕනේ හිතට. ඉතින් ඒ හිතට උපකාරය ලබා දෙන්න තමයි තමන් තනි වෙලා කියන්නේ මනසින් තනි වෙලා භාවනා මධ්‍යස්ථානයක වගේ නම් එතන උනත් කස්තිය හිටියත් තමන් තමයි තනියම මේ දේ හුරු කරන්නේ. ඒකෝට ඒ තනියම හුරු වෙලා ඒ සිතට එන කෙලෙස් ඇති නොවන විදිහට ඒ විශේෂයෙන්ම මේ අනුපස්සන, කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ටිකමයි කොහොම හරි ඔය කෙලෙස් තවනවා කියන තැනදී වැඩින්නේ කියන එකත් සිහි කර ගන්න පුළුවන් වෙනවා. තිරුවන් සරණයි. හොඳයි. එහෙමනම් අර කේල් කොලේ තවනවා වගේම කෙලෙස් පැවීම සඳහා කිසියම් ආකාරයක ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ, ඒ සඳහා යොමුවීමක් තියෙන්න ඕනේ කියන එක තමයි ඔබතුමා මතක් කරන්නේ. එහෙම නේද මහත්ම? එහෙම අනිවාර්යයෙන්ම. ඒකට ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. දැන් අපි කෙලෙස් කියන්නේ කුමක්ද කියන දේ ගැන අවබෝධයක් උත් තියෙනවා. ප්‍රතිපදා ගැන අහලා තිනවා, ප්‍රතිපදාවන තුළ යොමු වෙන්නත් කල්පනා කරනවා. එතකොට දැන් අපි අර කෙහෙල් කොලේ තවන කොටත් කෙහෙල් කොලේ කපාගෙන ඇවිල්ලා කෙහෙල් කොලේ අර ගින්නට අල්ලල්ල ඊට පස්සේ අපි ඒක ගින්නෙන් එළියට අරගෙන බලනවානේ මේ මේක දැන් තැවිලා ඇද්ද කියලා. බත්තික දාගෙන තරමට එහෙම නැතු බලන්න නැතු ගිහිල්ලා බත්තික දාන්න යන්නේ නැහැ. දැන් පොද බත්තික දැම්මොත් මේක තැවිලා නැතුව කෙහෙල් කොලේ නදීන් හිල්ලලා බත් වැටෙනවානේ. ඒකකොට මේක අපි බලනවා. ඉතින් ඒ වගේ දැන් අපි දැන් මෙත්තුවක් කරලා අපි තැව්වානේ මේක කිසියම් මට්ටමකට කෙහෙල් කොලේ තැව්වා අපි. තවෝ තවන කච්චිය මේ අද්දටත් තවනවා. තවත් මම තවමින් ඉන්නේ. මේක අපි එලියට අරගෙන දැලිමක් සිද්ධ කරනවාද විටින් විට? මේ බලනකොට කොහොමද පේන්නේ? මේ දිරු පාත් නම මම ඔබතුමාට මොහොතකට මෙන්න. අතිරුවන් සරණයි. මමත් තේරුම් ගන්න තියෙන ජයන්ත මහත්මයා කියපු ආකාරයෙන්ම තමයි. ඉතින් අපිට අර ප්‍රතිපදාව කොහොම ඉතින් අපිට ඔය පහුගිය දවසක කොක්කොලගේ මහත්මයාම විස්තර කරපු ඔය සතිපට්ඨාන ඒ ආකාරයෙන් අවු හිත කලිනුත් අපිට බොහෝ විට කරලා තියෙනවා. ඉතින් ඒක මේ ඔක්කොම දන්න දේවල් ඉතින් ඒ ආකාරයෙන් තමයි ඉතින් මේ ප්‍රතිපදාව සකස් වෙන්නේ. ඉතින් එතනම තියෙනවා අපිට අවශ්‍ය කරන ඔය හැරි බැරිම ඔය සම්ප්‍රදාන්‍ය ඒ වගේ දේවල් අපි ආයි හැරිලා බලලා මේක කොහොමද මේ අපි කරපු දේ තත්ත්වය කොහොමද කියලා බලන්න හැකියාව තියෙන. ඒ වගේම යම් බදාත් දෙකත් ඉන්න යම් අවස්ථාවලට මුහුණ දෙනකොට සාමාන්‍යයෙන් අපි අර කිව්වා වගේ පිරිසලින් බැහැර වෙලා එහෙම නැත්නම් ඒ වගේ හොඳ කන්ට්‍රෝල්ඩ් එන්වයරන්මන්ට් එක, ඒ කියන්නේ අපිට මොවරි මොකරි භාවනා වැඩසටහනක කියලා ඒ වගේ වෙලාවක ඉතින් හැමෝම දන්නවා බාධා කරන්නේ නැහැ. ඒ ආදී වශයෙන් ඉදිරියට තියෙනවා. ඒ වගේ වෙලාවක එහෙම ටිකක් වාඩි වෙලා ඇති වෙච්ච දෙයක් ඒ වගේ අවස්ථාවක් ආවම කොහොමද මුහුණ දුන්නේ කියන එක බලන එක හරි වැදගත්. කාර්යාලේ හරි බස් එක හරි ගුවන්යානික හරි එහෙම නැත්නම් මොකරි විශේෂිත අවස්ථාවකදී අපි වැඩ කරනකොට ඒ වගේ වෙලාවකදී අපේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා සමහරවිට ඒ වෙලාවටම බැරි වුණත් පොඩකට පස්සේ හරි ආයෙ බලලා බලන්න පුළුවන් නම් එතකොට තේරෙනවා අපි කොයි වගේ තැනකද ඉන්නේ කියලා. වගේ තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න බොහොම හොඳයි. ඒ තමයි ඉස්පතු කරන්න බැලු අපි එහෙම විතින් විත බලනවා කියලා කියන්නේ. ඉතින් සමාල්ලාට නම් ඉතින් බලන්න දෙයක්වත් නැහැ පේනවා මට නම්. අනිත් පැයට මම දන්නේ නැහැ මට නම්. මමවත් ඉතින් මේක දැන් තවනවා කාලයක් තිස්සේ මම මේ වගේ කේල් කොලේ තවනවා බොහෝ කාලයක් තවනවා. ඇව්වට ඉතින් තාම බට්ටික දාගන්න බෑ මේකේ. බට්ටික දානකොට හිල් වෙනවා. ඈ එතකොට මේ ඒක ඉතින් ආයි දානකොට හිල් වෙනවා කියලා ඉතින් පේනවා. ඉතින් දානකොට පේනවා හිල් වෙනවා. ඒ වගේ දැන් අර සමාජයට බහැපු ගමම මේක හිල් වෙලා බව මට පේනවා. සමාජයට බහැන්න දෙයක් කියන්නේ නැහැ. ඉතින් සමාජයට බහිනවා කියන්නේ ඉතින් මේ අර භාවනා මනසකින් හිටියනම් ඒ මනස අරපු ගමන් එළියට හැදිච්ච ගමන් ඇහැට පේන්නේ වස්තුවක් නම් ඇහැට කනට ඇහෙන සද්දයක් නම් එතකොට මම සමාජයට දැස්ස වෙනවා. ඒ ලෝක ගින් හිටියන්නේ නැහැ. ඒ යනකොටම මට පේනවා මම ලෝකෙට විරුද්ධ වෙච්ච ගමන්ම ඇහැ යන්න මතේ මයික් එක පොඩ්ඩක් මියුට් කරමුද මේ ඇහැ කනරාසේ එහෙම විරුද්ධ වෙච්ච ගමන්ම ලෝකෙට විරුද්ධ වෙච්ච ගමන්ම මට පේනවා මේ කේල් කොලේ හිල් වෙලා බව. එහෙමද කච්චිටත් පේන්නේ? අනේ එහෙමනම් මට මේ වෙන පොඩ්ඩක් ඉදතු කරන්න. එහෙම පිනුමක් ඔය කච්චිටත් තියෙනවාද අපි මේ ප්‍රතිපදා යන ඇයට? ප්‍රීති මහත්මිය සමාන දලුවත් මහත්මයා, රොෂාන් මහත්මයාත්, කුමාරි මහත්මියවත් එකතු කරගන්න කියලා තියෙනවා. පොඩි මතක් කිරීමක් කරන්න. ප්‍රීති මහත්මිය ඔබතුමාට වෙන්න. තිරුවන් සරණයි දලුවත් මහත්මයා. ඇහෙනවද මං කියන්නේ? ඔබතුමා කිව්වාගේ මට හිතෙන්නේ මේ ගොඩක් විට මේ අපි එදිනදා ජීවිතයේදී සිහියෙන් හිටියොත් ගොඩක් විට පේනවා අපි කරන දේවල්. ඔබතුමා කිව්ව ආකාරයට සමහර විට අපි සිහියෙන් සිටියේ නැත්නම් අපි සමහර තේරෙන්නේ නැහැ මේ කෙල් කොල් හිල් වෙලාද කියලා. සමහර ගොඩක් දුරට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා මම ටිකක් ඇඩ් කරන්න කැමති මිසිජියෙන් හිටියොත් ඒ කෙහෙල් කොලේත් ඇවිල්ලාද නැද්ද කියන එක ගොඩක් විට ඒ මොහොතෙන් වගේ අපිට පේනවා. ඒ අනුව තමයි මම නිතරම සිතන්නේ. එතකොට ඒ ආකාරයට සිහිය පවත්ව ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් අපි කොයි තරම් දුරට කෙලස් තවලද කියලා. ඒක අත්‍යවශ්‍ය කියන එකයි මට කියන්න තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි බොහොම පිං. හොඳයි. ඒ විදිහට අපි තුමාක මතක් කරා වගේ මානසික කාර්යය පවත්වගෙන ඉන්නකොට යොන්සි මානසික කාර්යය පවත්වනකොට එහෙම නැත්නම් මයින්ඩ්ෆුල් ව ඉන්නකොට මේ අපිට එහෙම පේනවා කේල් කොලේ හිල්ලලාද නැද්ද කියලා. ඉතින් ඒක එහෙම මයින්ඩ්ෆුල්නස් එකේ පරිම ප්‍රමාණයට ටික වෙලාවකින් හෝ ක්ෂණිකව හෝ කාලයක් ගිහිල්ලා හෝ තේරෙනවා ඇති. එහෙම තේරුණාම අපි නැවතත් හිතනවා ආයෙනම් මේක තවෙලමදි ආයෙ තව ගන්න ඕනේ කියලා එනවා. ඉතින් මේක මේ කාලයක් කරන නිසා දැන් අර තවන කතාවම උදාහරණේ හොඳයි. තවන එකම ගත්තොත් එම මේක මේ තවන්න ගන්න මේ බර්නර් එකේ වරදක්ද මන් දන්නේ. තවන්න ගන්න බර්න් එකක් තියෙනවනේ දැන් අපි දැන්. ඒ කියන්නේ ඒ තවන්න ගන්න බර්න් එකෙන් ගින්දර වගේ පේනවාට ඒකෙන් ගින්දර නෙවෙද දන්නේ මේක හරියට පිච්චෙන්නේ නැත්තේ. ගින්දර වගේ පේනවා. පොඩි රත් වීමකුත් නොවනවත් නෙමෙයි. හැබැයි මේක අර කෙහෙල් පොලේ ගිනියන්න තරමට සැවෙන්නේ නැහැ. බර්නර් එකේ වරදක් වෙන්නත් බැරිද මන් දන්නේ. ඒකෝ මේ මොකද්ද අපි මේ ඒ ගැන හිතන්නේ ශේන මහත්තය? තෙරුවන් සරණයි. මට නම් හිතෙන්නේ දැන් මේ තවන එක දැන් හරියට මේ අපි කරන එක නිකන් ගොඩ ඉදන් පීනන්න පුරුදු වෙනවා වගේ වැඩක් කියලා. පීනන්න ඕන නම් ඒක මේ වතුරට බැහැලා පීනන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේ කරන්නේ මට හිතෙන්නේ. ඉතින් මේ කලාවකට ගිහිල්ලා නැත්තම් ආරණ්‍යයකට නැත්තම් ශූන්‍යාගාරයකට ගිහිල්ලා භාවනා කරලා හිත දියුණු කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඒක ඉතින් කරන්න පුළුවන් මොකද අනිත් බාධක නැති නිසා. නමුත් අපි පුරුදු වෙන්න ඕනේ සමාජයේ අපි ඉන්නකොට, ඒ කියන්නේ අපි රස්සාව කරනකොට, අපි ගමන් බිමන් යනකොට, ගෙදර කතා කරනකොට, ඒ අවස්ථාවේදී අපිට ඇති වෙන අකුසල් සිත්, ඒ කියන්නේ ලෝභ ද්වේෂ සිත් අපිට ඇති වෙනවා. ඒ වෙලාවේදී මේක මට ලෝභයක් ඇති වුණා, මේක මට මෙතනදි ද්වේෂයක් ඇති වුණා කියලා අඳුනගෙන ඒ අඳුන ගැනීමෙන් මේ ලෝභයත් ඒ ද්වේෂයත් එතනින් අඩු වෙනවා. ඉතින් මෙතනයි මට හිතෙන්නේ මේ තැවීම කියන එක පටන් ගන්න ඕනේ. එතකොට මේ විදිහට තැවුවොත් අපි එතන තවාගෙන ගියොත් අපිට එනකොටම තේරෙනවා මෙතන මට ලෝභයක් එනවා, මේ වැඩේ කරනකොට මට ලෝභයක් එනවා. ඉතින් මේ වැඩේ නවත්තන එක නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ ලෝභය නැතුව වැඩේ කරන්න පුරුදු වෙන එක. ඉතින් මෙහෙම පුරුදු කරගත්තොත් තමයි අපිට කෙසල් කුලිය හරියට තැවුවා වගේ බත් එකට හරියට ගානට කෙසල් කුලිය තබා ගන්න පුළුවන් වෙන්නේ කියලා එහෙමයි මගේ හැඟීම. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. හොඳයි. මේ ඇත්තටම ප්‍රශ්න තියෙන බර්නර්ස් ගොඩාක් තියෙන කාලෙක දැන් ඉස්සර නම් ඉතින් බුදුහාමුදුරු ඉන්න යෝගේ එක බර්න් එකක් වෙන්න පුළුවන් තිබුණේ. ඒ බර්න් එක විදියටම ඒකේ තියෙන මේ හැකියාව දිනු කරපු තව ඊට වැඩි ෆුඩ් ටිකක් අඩු බර්නර්ස් වගේක් තිබුණා. ඉතින් ඒ බර්නර්ස් වලින් තවා ගන්නකොට ඉතින් බොහොම ලේසියෙන් තවනවා. ඉතින් සැකයක්වත් නැහැ බර්න් එක හරියටම හරි කියලා හිතනවා. හැබැයි ඉතින් අපි එහෙම කිව්වට බෑ. අපි මෙතන ඉඳන් දැම්මන් කියනවා සැකයක් නැහැ කියලා. මොකද එන්නම එදා හිටපු හැමෝම ඒ විදිහට හිතුවේ නෑනේ. කෙසේ වෙතත් එදත් මේ ප්‍රශ්න තියෙන ඇති. මේ කෙසේ වෙතත් ඒ හරි බර්න් එක යොමු වුණ අයට ඒක තවා ගන්න පුළුවන් වුණා. නමුත් අද ඒ හරි බර්න් එක වගේ පේන බර්නර්ස් ගොඩාක් තියෙන නිසා මේ කියන ප්‍රශ්න තියෙනවා. මොකද තම තමන්ට අපිටම පේනවා දැන් අපිම කරන සාකච්ඡා වල පවා විවිධ විදිහට අදහස් කියවෙනවා. අදහස් කියන්නේ මේ දේශනා කෙරෙනවා, ක්‍රම කියලා දෙනවා. ඉතින් ඒ වල විවිධත්ව තියෙනවා. ඉතින් ඒ විවිධත්ව තියෙනකොට ඒ විවිධ ඒ අයත් එක්ක මම කතා කරනකොට මම කියනවා මෙහෙම කොහොමද විවිධත්වයක් තියෙන්නේ කියලා. මොකද තමන් තේරුම් ගත් විදිහ විවිධ වුණාට මේ එකම පණිවිඩෙන්නේ මේ යන්න ඕනේ කියලා. ඉතින් ඒ හැමෝම ඊට පස්සේ ඉතින් ඒකට මගේ එක මේකයි කියලා මුලින් ඉඳලම තමයි මේ ක්‍රම කියලා දෙන්න කැමති වෙන්නේ. ඒකෝර මට එතන පොන්චි කිස්ලුවක් තියෙනවා. මේ එතකොට මොකද එකම දේ කියවෙන්න ඕනේ තමන් එක මැසේජ් එකනේ. එහෙම නෙවෙන්නේ මොකද කියලා එකිනෙකාගේ ගන්නකම වෙනස් වුණාට දෙන එක වෙන්න ඕනේ නේද කියලා. විශේෂයෙන්ම මේ විවිධ බර්නස් තියෙන නිසා කෙනෙකුට පැටලීම් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකිනෙකා කරන ප්‍රතිපදාවන් යම් පොළ ක්‍රම වල ඉතින් මේ අපිටම නොදෙන්නේ අපිම නොදෙන්නේ මොකද අපි හදි කියලා නේ ඉතින් ඉන්නේ ඒක නෙමෙච්ච කරන්නේ එතනම පොඩි දේවල් තියනවාද කියලා හොයන්න වටිනවා කියන එක බොහොම කල්යන් මිත්‍ර හැටියට මතක් කරනවා මම මට මතක් කරගන්නවා බොහොම හරිසේ පේනින්නේ බොහොම හරියයි කතා ගන්න පුළුවන් නිවැරදි කියලා ගොඩක් වෙයි කොත්තනක හරි පුංචි වැරද්දක් නිසා අර බක්තික ගිනියන්න බැරි තරමටම ඇවිලා නැද්ද කියන කතාව ඇවිචුවල් පේනවා නමුත් බත් ටිකක් දාපු ගමන් බත් දෙක තුන හැට බත් ටික දාන්න පුළුවන් නමුත් සාමාන්‍ය කන්න ඇතිතරම දාපුකොටම හිල් වෙනවා. ඒක ගැන පොඩ්ඩක් මේ ජයන්ත මහත්මයා පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. හොඳයි ඒ කතාව මතක් කරපු එක ඇත්තට මේක අපි විසඳ ගත යුතු ප්‍රශ්නයක්. ඒක ඉතින් අපි අර සාමාන්‍යයෙන් විවෘත මනසකින් ඒ වගේම තමන්ගේ දැන් මේ ධර්ම සියල්ලක්ම තියෙන්නේ ඒ පුද්ගල චරිතවලට අනුවනේ මේ හුඟක් කාලවට හැඩගස්සලා තියෙන්නේ. ඒ කියන්නේ කමඨහන් එමත් නැත්නම් අපි ඒ චරිතයේ ඒ වෙලාවේ පවතින චරිතය අනුව තමයි හුඟක් කාලවට මේ දහම් මාර්ගය තෝරගන්න වෙන්නේ. පළවෙනි දේ තමයි අර දැන් ඒ අපි කෙලෙස් සවනවා කියන තැනට යන්න කලින් අපි මේ ගහගාවට ගිහිල්ලා අත කපා ගන්න ඕනේ. අපි ඉන්නේ මේ තවන අවස්ථාවේද ගහගාවට ගිහිල්ලා කෙල් කොලේ කපා ගන්න තැනද කියන එක අපි හරියට නිවැරදිව දැනගත් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි තාම තවන්න ලෑස්තිද කියන එක. තවන්න ලෑස්ති වෙන කෙනෙකුට විතරයි තැවීම කරන්න පුළුවන්. දැන් ඒක තමයි හුඟක් කාලවට අර රළු කෙලෙස් කියන ටික තියෙනකොට සියුම් කෙලෙස් තවනවා කියන සිද්ධ වෙන වැඩි කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර අපේ කමටහන් දුන්නත් කමටහන් ඒව බාරගෙන කරගත්තත් දැන් අපිට තේරෙනවානේ දැන් ගොඩක් වෙලාවට භාවනාව කර ගියාම උනා අපේ සිත නන්නස්තරේ දුවනවා. එහාට මෙහාට දුවනවා. අපේ මේ බාහිරයට තියෙන සම්බන්ධතාවය හුඟක් වැඩි බව හොඳටම තේරෙනවා. ඒකවල තේරෙනවා අපේ කෙලෙස් ඇවිල්ලා මදි කියලා ඇත්තටම. ඉතින් ඒක වෙන්න හේතුව තමයි එකක් තමයි අපි කොයි ක්‍රමයේ ඇහුවත් අපි තාම අර අස්ත කපන තැනටවත් සමහරලාට ඇවිල්ලා නැහැ කියලා හිතෙනවා. ඒක නිසා මූලිකවම කරන්න ඕනේ කියලා හිතෙන්නේ අපි ඒකට සූදානම් වෙන්නේ. කෙලෙස් තවන්න සූදානමක් තියෙන්න ඕනේ. එතනට ආවට පස්සේ මේ කියන කොයි ක්‍රමයකින් හරි වෙන්නේ ඇතුළට කිඳා බහැලා අර සියුම් කෙලෙස් ටික අපි දකින්න එක. ඒක තමයි ඇත්තටම ඔය චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන කොටස් වලට යනකොට තනිකරම මතුවලා පේන්නේ මේ මතුවෙන කෙලෙස් ඇතුළෙන් මතුවෙන කෙලෙස්. දැන් මේ කෙලෙස් ඇතුළෙන් මතුවලා කියලා දැනින් නැති අවස්ථාව තමයි අර ගහ කපන්නේ කෙහෙල් කොලේ කපන්නේ යන අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේ සෑම දෙයක්ම තියෙන්නේ බාහිරේ. බාහිරේ නිසා තමයි අපිට හර්ධනේ. බාහිරේ නිසා තමයි මට ලෝභය ඇති වෙන්නේ. බාහිරේ නිසා තමයි මට ද්වේෂය ඇති වෙන්නේ. ඔය තත්ත්වේ ඉන්නකොට කෙලෙස් හැවීමක් කියන එකක් ගැන හිතන්න බෑ. අපි එතකොට ඒ තත්ත්වේ ඉක්මවා යන්නම ඕනේ. එතකොට ඒ ඉක්මවා ගිය කෙනාට තමයි තමන්ට ගැළපෙන ප්‍රතිපදාවක් හොයාගන්න එක හොයාගන්න වෙන්නේ. ඒක සමහර විට තමන්ගේ යම් අපි ට්‍රයල් එන එක කියලා කියන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකත් කර්මස්ථාන දැන් සම 40 කර්මස්ථාන කියලා සමත කර්මස්ථාන 40ක් කියලා තියෙනවානේ. ඉතින් ඒ අනුව ගත්තම මේ තම තමන්ට ගැළපෙන කර්මස්ථානේ තමන්ගේ ගුරුවරයෙක්ගාස්තෙන් හොයාගන්න පුළුවන්. එතනට යන්න කලින්ම ලොකු වැඩ පිළිවෙලක් කරගන්න තියෙනවා කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. සර්වන් සම්මයි දරුවත් මහත්මයා. හොඳයි ඒක තමයි. ඒක ජයන්ත මහත්මයා ඔබතුමා කිය විදිහට මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි නේද? මේ කියන්නේ දැන් අපි කියනවනේ දැන් මම මේ මටම යහගන්න බන හොඳේ. ඉතින් දැන් මම කියනවනේ දැන් මම අවුරුදු මේ 20ක් විතර දැන් මේක කරනවා කියලා. 20ක් කළා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ තාම අතන ඉන්නවා කියලා. නේ තාම ඉන්නේ කේල් කොල්ලේ හොයාගන්න පුළුවන්. ඒක මේ ගහෙන් මේ කේල් කොලේ කපා ගන්න ඕනේ මට්ටමේ වෙන්න පුළුවන් නේද? එහෙමම ඔබතුමා අහන්න මට එහෙම කියන්න බෑ. නමුත් එහෙම වෙන අවස්ථා තියෙන්න පුළුවන් ඇත්තට. එහෙම වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේ මාර්ගයට සමීප වෙනවා නම් අර කිකිලි බිජු රකින්නවා වගේ ඒ අවශ්‍ය කටයුතු කරනකොට ප්‍රතිඵලය නම් හම්බ වෙන බව ඒ විශ්වාසය ඇතුළු තමයි යන්න ඕනේ කියන එක මතක් වෙනවා. සර්වන් සර්. හොඳයි තිරුවන් සරණයි. මම ඇත්තට මේ මතු කරගන්න බලන්නේ තීනවනේ ප්‍රතිපත්තිත් කීපයක් මිත්‍යා ප්‍රතිපත්ති කියලා තියෙනවා, සම්මයා ප්‍රතිපත්ති කියලා තියෙනවා නේද? මිත්‍යා දිට්ඨි, මිත්‍යා වායාම, මිත්‍යා වෙනවා කම්මන්ත, මිත්‍යා සමාධි, එහෙම තියෙනවනේ. එතකොට ඒවා මිත්‍යා. නමුත් මේ මිත්‍යා කියපුවා වට යොමු වෙන්නේත් මේ අනේ මේ සංසාර ගමන නිමා කරගන්න ඕනේ කියලා හිතෙන පිරිසම්ම තමයි. ඔය කවුරුවක්වත් මට නම් සම්මයා ප්‍රතිපත්තිය එපා, මට නම් ඕනේ මිත්‍යා ප්‍රතිපත්තිය කියලා යන අය නෙවෙනේ, ගිය අයත් නෙවෙනේ, දාමිදා තුල නේද එන්නේ ඔක්කොම. අනේ මට මේ සංසාර ගමන ඉවර කරගන්න ඕනේ, නිබ්බිදායක ඇති වෙලා මේක මහා දුක්ඛයක්, මේකින් ඉවත් වෙන්න ඕනේ මම, මේ සංසාරය ඉවත් කරගන්න ඕනේ කියලා හිතාලා තමයි යන්නේ. ඒ යන අය තමයි යොමු වෙන්නේ මිත්‍යා ප්‍රතිපත්තියට. ඒ අයනානේ තමයි යොමු වෙන්නේ මේ මේ මිත්‍යා ප්‍රතිපදාවකට, සම්මයා ප්‍රතිපදාවකට වෙන් ඉවතට. එතකොට මොකද මේ මිත්‍යා ප්‍රතිපදාව කියලා කියන්නේ? මිත්‍යා දිට්ඨි, මිත්‍යා සම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා සමාධිය ආදී ප්‍රතිපදාව. එහෙමනම් එහෙම දෙයක් පවතිනවා, මිත්‍යා ප්‍රතිපදාවක් කියලා જાතියක් පවතිනවා. මේ මිත්‍යා ප්‍රතිපදාව කියව පමණටම අපි අර ධාම එක්ස්ට්‍රීම් කැහැදිලිවම කළුම කළුයි කියලා පේන එක ගැන කතා කරන්න යන්න වටින්නේ නැහැ. මොකද ඒකට යන්නේ නැහැනේ අපි දැන්. අපිට කවුරු හරි කියනවා නම් එක කකුලෙන් ඉන්න ඕනේ, එක කකුලෙන් ඉන්නකොට තමයි දුක තේරෙන්නේ කියලා කිව්ව එකට අපි යන්නේ නැහැ. එහෙම නොකියුවට අපි ආවි ඔව් කට්ටිය මේ ඔව් මොකද හරියන්නේ ආනාපාන සති භාවනා කරන්න ඕනේ කට්ටිය ඔක්කොම ආනාපාන සති තමයි ඒකයන මාර්ගයේ තථාගතයන් වහන්සේ දේශනා කරපු. මේ එහෙම නැත්නම් ආනාපාන සතියෙන් තමයි තථාගතයන් වහන්සේත් මේ මේ සත්‍ය අවබෝධ කළේ. ඒ ඔක්කොම ඇත්තනේ. එහෙම කියලා කියනවා ඔයගොල්ලෝ ආනාපාන කරන්න ඕනේ මෙන්න මේ විදිහටයි. නා මේ ඔයගොල්ලෝ උස්ම ගන්නකොට උස්ම කපටන් ගත්තේ තන බලන්න. ඒක ඉඳන් ඊට පස්සේ දිගටම දිගටම යනවා පපු මැදට ගිහින්. කොහොම ක්‍රමයක් මොකක් මම හදලා කියන්නේ. කොහොම එහෙම අන්තිමට කියනවා. කිව්වම දැන් ඉතින් ආ හරිනේ කියලා යනවා. ඕකම තමයි හරි කියලා කියනවා. කිව්වම ඉතින් දැන් මෙතුවක් කල් කරගෙන ඉඳෙන යම් කිසි කෙනෙක් වෙනත් මොකක් හරි ක්‍රමයක් ඒ ඔක්කොම දැන් ඉවරයි. අතහරලා දාන අයියෝ මෙච්චර කල් වැරදිලා හිටියේ මේ මිනිස්සු මොනවද අපිට කියලා දුන්නේ කියලා හිතලා දැන් ඉතින් අර එකයින් එකට යනවා. එතකොට මෙහෙමනේ බලන්නේ දැන් වෙන්නේ කොහොමද මේ තත්වයෙන් අපි මේ මේ ප්‍රතිපදාව ගැන අවබෝධයක් ඇති කරගන්නේ? මම යොමු වෙනනම් සේන මහත්මයා. තෙරුවන් සරණයි. මට තේරෙන්නේ විදිහට නම් දැන් යම් කිසි දෙයක් හරි වැරදි මේක හරි මේක වැරදි කියලා දැනගන්නකොට තමුන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන එකයි මට තේරෙන්නේ. යම් කිසි කෙනෙක් කිව්වොත් මේ මේක වෙනවා කියලා, එතකොට ඒක වෙනවා නම් අපි යම් කිසි දෙයක් වෙනවද කියලා ඒ වෙලාවෙදිම තේරෙනවා. කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවෙම බුදුහාමුදුරෝ කියලා තියෙනවා මේක අකාලිකයි කියලා. ඒ කියන්නේ කාලයක් නැතුව මේක ප්‍රතිඵලය ලැබෙනවා. ඉතින් මම විනාඩි 5ක් මේ ක්‍රමය කළොත් මට ඒ විනාඩි 5 තුලදී ඒ මගේ යම් කිසි දෙයක් මට අත්දකින්න පුළුවන් වුණාද? එහෙම අත්දකින්න පුළුවන් වුණා නම් මේ මම ගිහලා තියෙන හරි මාර්ගේ. මම ඒ විනාඩි 5 කරි එකල්ලා එකින් ප්‍රතිඵලයක් ලැබුණ නැත්නම් ප්‍රතිඵලයක් කියලා මං කියන්නේ මේ සුවාන් වගේ ඒවා ප්‍රතිඵල නෙවෙයි, යම් කිසි සිතේ තියෙන සහනයක්. සිතේ සහනයක් කියන එක තමයි තමුගේ ඒක තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රතිඵලය. ඒ මාර්ගය නෙවෙයි නම් යන්නේ. එතකොට ඒ මම කරගෙන යන්නේ වැරදි මාර්ගයක්. එතකොට ඒකයි මගේ මිනොන්දට. මම නම් ඉන්නේ හැමතිස්සේම මගේ එක්ස්පීරියන්ස් එක අනුව. අනිත් ඒ කිව්ව පළියට, ඒ කියන්නේ මෙතන සාකච්ඡාවේදී තාම ගරු කටයුතු ගොඩක් දෙනෙක් ඉන්නවා, ඒක ගොඩක් කීව කියනවා. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ හැමතැනම ගරු කටයුතු ඉන්නවා. ඒක කවුරු මොනවා කිව්වත් තමුන්ගේ එක්ස්පීරියන්ස් එකකින් බලන්න ඕනේ කියන එකයි මට තේරෙන්නේ මේක කරනකොට මේව වෙනවද? එහෙම වෙනව නම් ලෝභ දේශ බුදුහාමුදුරන්ගේ ක්‍රමය අනුව ලෝභ දේශ නැති වෙනව නම් නැත්නම් අඩු වෙනව නම් ඒව ක්‍රියාකාරීත්වය අඩු වෙනව නම් අන්න ඒ ක්‍රමය හරි කියන එකයි මගේ මතය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සමාවෙන්න පොඩ්ඩක් අර මහත්කේ මම වාගේ ග්‍රී වෙනවා. උකට මේ උදේ තියෙනවා ධම්මදීව හාමුදුරුවෝ කිව්වා හැමතැනම ලින්ක් අපන් දෙපයි කිව්වා. හැමතැනම ලින්ක් අපොත් කොහෙව සතුරු හම්බෙන්නේ නැහැ කිව්වා. සමුන් හොඳයි කියන දේ සමුන්ට හරියන කියන දේ කරලා ලෝභ ද්වේෂ මොහේ තුන අඩුවේගෙන මොනව හරි තරමක් හරි වෙනවා නම් ඒ ලින්දම කපකපා යන්නේක වතුර හම්බෙන්නේ නැහැ. හැමතැනම ලින්ක් අපන් දෙපයි. ඔය නිකන් මම මේ උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ කියපු දෙයක් අපිට මේ exchange of ideas මම මේ කිව්වේ තිරුවන් සරණයි. ඔය තිරුවන් සරණයි. තිරුවන් සරණයි කියලා දැන් මේ උනාසෙම් කියනවා එම් කියනවා ඒකත් මම ඉතින් හැම හමුදුන්ටම ගරු කරනවා මේ ඉමතරක් කියන කිසිම හමුදු කෙනෙක් කින්දක් එක්පාර මේක පිටින් ගන්නේ නැහැ. ඒ නිසා මම ඉතින් මේ කියන දේවල් ටිකක් ඔය මේ කල්පනාවට භාජනය කරනවා. ඒ කියන්නේ ওই කතාව හරි මේ බොහෝ අයට. නමුත් අනේ අසන්න කෙනෙක් මේ මමත් කියන බණ අහන්න ගත්තොත් එහෙම අහලා මේ මග්ගාම ලිංහාරා රින්න ගියොත් ඒ මනුස්සයා හරියන්නේ නැහැ. මොකද මටත් සමලින්ද හැදලා නැතිකොට. ඉතින් දැහැරන පැත්තෙත් මම නැත්නම් ඉතින් එහෙම මේ ගුරුවරු තම්බෙන්නත් පුළුවන් නිසා ඉතින් පොඩ්ඩක් බලන්නත් ඕනේ. ඉතින් ඉලිද ඒ කීපර් ලින්ක් බුදුහාමුදුරුන්ගෙන් ලින්ක් කීපයක් ඉස්සලා හැරුවානේ. එහෙමත් තියෙනවා. ඉතින් එහෙමත් තියෙනවා. ඒ වයිම නැතුවම නෙමෙයි. ඒවත් අපි හිතමු නේද? බුදුහාමුදුරු නෙමෙයි මේ කවුද බෝධිසත්වයාත් ලින්ක් කීපයක් කාරණා තමයි ජී. ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් අනවගේ වගේම සේන මහත්මයා කියපු දෙයට කියනවනම් ඔව් ඒක බොහොම සත්‍යක්. අපිටම දැනෙනවනම් අපේ ක්‍රේෂන් වල කිසියම් ආකාරයක තැවීමක් සිද්ධ වෙනවා කියලා ඒක හොඳ තැනක් තමයි. ඉතින් අපිට එහෙම දැන් මුණ ගෙහෙලා තිබුණා කාලය අතීතයේදී එහෙම මුණ ගෙහෙලා තිබිලා ඉතින් අපි පසුව ඒවා ඉන් ඉවත් වෙනවා. මේ ඒ ක්‍රේෂන් නම් තැවුනාට මෙයින් ඊට යමක් සිද්ධ වෙන්නේ නැහැ නේද කියලා. ඉතින් ඒ වගේ මෙතන මේ ඒකේ වරදකුත් නැහැ මම හිතන්නේ. මේ ස්කින් එකේ හින්දිනක් ගන්නව නම් ඉතින් ඒ වගේ මේ විවිධ විදිහට කිනකාගේ මට්ටමේ හැටියට හිතන්න ඕනේ දෙයක් වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපි අද සාකච්ඡා වෙනත් පැත්තකට යමු. කෙසේ වෙතත් අපිට පේනවා අපි මේ අර කෙසෙල් කොලේ තබා ගන්න මට්ටමකට ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ වගේම අර ප්‍රතිපදාවන් ගැන කියන කොටත් ප්‍රතිපදාවන් ප්‍රධාන වශයෙන්ම මේ අද කාලයට ගැලපෙන විදිහට අපිට ප්‍රතිපදාවන් කීපයක් සඳහන් වෙලා තියෙනවා. ප්‍රතිපදා හතරක් තියෙනවානේ. දුක් පිළිවෙලත් පිළිවෙතක් තියෙන දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා කියලා තියෙනවා. දුක් පිළිවෙත ශීඝ්‍රයෙන් ඇති වෙන දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා තියෙනවා. සුඛ ප්‍රතිපදාව ඇති වෙන සුඛ ප්‍රතිපදා දෙකක් තියෙනවා. සුඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤාස සුඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා ඔයගේ ප්‍රතිපදේ හතරක් ගැන කියනවා. එතකොට ඕවා කියන කොටත් අපිට ප්‍රාර්ථනාවන් ඇහෙනවා. කට්ටිය කියනවා ඔබ කරන මේ ප්‍රාර්ථනාවන් තුළින් ඔබට මේ භවයේදීම සුඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාවෙන්ම ධර්මය අවබෝධ වේවා කියලා එහෙම කියනවා. එහෙම කිව්වට අර තමන්ගේ ක්ලේශදියා මම මගේ හිතදියා මම හැටලා හොඳට බලනකොට මට පෞද්ගලිකව හිතෙනවා සුඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාවලට වැටෙන්න නම් මොන තරම් ප්‍රතිපදාවක් මොන තරම් පිළිවෙතක් සංසාරේ පුරා ගෙනියලා මේ ධර්මයේ ඇහිච්ච සැනින් ශ්‍රවණය අවබෝධ වෙන්න තැනකට මම ඉන්න ඕනද කියන කාරණා මට මේ මතක් වුණේ මේ පොග්ගේ කාලේ නාවින අරිදම ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සමග අපිට අහන්න ලැබුණා උන්වහන්සේ සංසාරදීවි ලෝකේ ප්‍රත්‍යක් ලැබලා මේ වෙනකොට අපි හිත බලාගෙන ඉන්න බව. එතකොට උන්වහන්සේ වැඩිත් මේ ලෝකේට ආරාධනාවක් මත ධර්මදේශනා කරන ඒක පිරුම් පුරණ බුද්ධත්වයේ කැටියට. එතකොට මේ ඒ ප්‍රතිපදාවක එහෙම ඒ උන්වහන්සේ සමගයි උන්වහන්සේ බුද්ධත්වයේ ලබන කාලේට පිහිවෙලා ඒ අග්‍රසාවක බවට පත් වෙන්න විනත් කාර්යයන් කරන්න පිරිසකුත් දැන් ওই සමාන්තරවම හැදීගෙන යනවා කියන දෙයක්ත් අපි පිළිගන්න වෙනවා තථාගතයන්ගේ විදිහට. මොකද බුදු අපේ බෞද්ධ බුදුන් වහන්සේ කාලෙත් එහෙම පිරිසක් ආවනේ යසෝදරා දේවි පවා ඒ වෙනම පෙරම් පිරිමක් පුරාගෙන ඉතින්ද ඒ වගේ එහෙම ගමනක් තියෙනවා. එතකොට මේ මේ මම නංගන් කියන්නේ නැතුනාලද දැන් මට කෙනෙක් විතර දෙන්නේ විතර මොන කෙනෙක් මොන ගහලා තියෙනවා මේ හරි දමහස්රන් වාසී හඳුනාගෙන ප්‍රකාශ කරලා තිනවා මාගේ මාත් කෙනෙක් කෙනෙක් කියලා. ඒ කියන්නේ මාත් කෙනෙක් සමාන හරි දමහස්රන් වාසී සමග යන කෙනෙක් කියලා. ඉතින් අද කතා කරනකොට ඒ එතුමාටත් මේ ධර්මයේ කලාගෙන එනවා. කලාගෙන එනවා. හරි ඉතින් ඕනම තැනකින් ශ්‍රද්ධා පැත්තෙන් ඕනම පැත්තෙන් මේ ඔය අපි දැන් මා ගැඹුරට කතා කරන දේවල් පවා ගලාගෙන එනවා. නමුත් අර මේ තථාගත ධර්ම සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න සෝවන් වෙන්න තරමටවත් එහෙම කතාවක් ඇත්තෙම නැහැ. එයාට පිළිම් පුරාගෙන යන ගමන. ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දැන් ඒකල මුළු ජීවිතේම ගත කරන්නේ අද දවසක් ගත්තා දවස් 50ක්ම ගත කරන්නේ ධර්ම. මේ ගිහි කෙනෙක් එහෙම යනවා. එතකොට මේ ප්‍රති මේ පාරමී පිළිම රෝටිතන. ඊළඟ දැන් අවසානයේ දැන් කවදා හෝ මේ බුද්ධ ශානාසිකාව ඉපදලා එකට එක වචන දෙකකින් ධර්මය අවබෝධ වෙයි. නමුත් ඒ ප්‍රතිපල අන්න එතකොට තමයි මේ කිප්පා මෙමියා කියන එක ඔයගේ දේවල් කියන්නේ කියලා මට නිකමට හිතුණා. මම වැරදි ඇති. නමුත් මට එහෙම හිතුණා. ඉතින් නා එහෙම කිව්වේ මම මොකද මේ දණ්ඩා මිඤ්ඤා දුක්ඛ පටිපදා දණ්ඩා මිඤ්ඤා කියලා එකක් තියෙනවා. නේ මුලින් කිව්වේ අන්න එය අද අපි වගේ අයට හොඳට ගැලපෙනව නේද කියන දේ. මොකද අපි හම් හතර දිහට පෙරම් පුරාගෙන හැම දුක ගමනක් යන නොවේනම් නොවෙන්න නිසාවෙන් මේ සතා ගෞතම බුදුන් වහන්සේගේ පහළ වූ මේ කාලය තුලම සතාගත ධර්ම අවබෝධ කරගන්න මේ ගිහි ලෝකේ මේ කල්සමක් ඇඳගෙන මේ රසව කරගෙන ඉන්න කාලේ මේ දුක ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා කියන දේ නිසි විදියට වැඩියොත් එයම දොරටුවක් වේවි නේද කියන දේ මේ මෙතන ඉන්න කල්යන් මිත්‍රෙන්ට නවත මතක් කරන්නත් අහපු නැති අයට ඉස්මතු කරන්නත් පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. මොකද ඒක මට හිතුණා මට හොඳයි කියලා වැටෙන තැනට ඒක යොදා ගන්න. එහෙම නැත්නම් මඩේ දාන හොදවත මඩේ දානවා කියන්නේ මේ මඩට දාන දාන්නට හොයීම සඳහා සබන් හැටියට පාවිච්චි කරන බුලම් මේ දුක් ප්‍රතිපද ගන්දමින්න. මඩේ වැටෙන වැටෙන සයිට් හැම වෙලේම ඒ ප්‍රතිපදාවන් මතක් කරගෙන ඒ ඔසිටු මු වෙනවනම් අරක තවා ගන්න හොඳ ප්‍රතිපදාවක් වෙනවා මේක. හේන කුලේ තවා ගන්න කියන්නේ. ඉතින් මතක් වුණා මතක් කළා මට හිතුණා මේ කල්යනා මිත්‍රෙන්ට අපි ඒ පැත්තට පොඩ්ඩක් කතා කරමුද කියලා ඉතුරු ටික. ඒ පිළිබඳව මම මේ මතක් කරපු කාරණා පිළිබඳව ඒ ප්‍රතිපදාවට යන ඉස්සෙල්ලා ඒක ප්‍රශ්නයක් තවදීකින් ඒකට ඉස්සෙල්ලා මේ කියපු දේ පිළිබඳව අදහස් තියෙනවා නම් දැනගන්න කැමතියි. කුමාරි මාත්මී සිරුවන් සත්යි සිරුවන් සත්. සිරුවන් සත්. මම කියන මහත්මයා කියපු විදිහට මම තමයි හිතන්නේ මේක මේ සමාතුලින ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ සතර සතිපට්ඨානය තුළ සිහිය පවත්වලා යම් කෙනෙක් මේ විදිහට මේ මාර්ගයේ වැඩුවොත් ඒක අත්දකින්න පුළුවන් කියන එක තමයි මටත් තේරෙන හැටි කියන්නේ. මට ඒ සතර සත්‍යපට්ඨානේ මේ සිහිය පවත්තගෙන මොකද සිහිය තමයි ප්‍රධාන. සිහිය පවත්තලා මේ මාර්ගයේ වැඩුවොත් අපිට මේ මාර්ගයේ නිවන අවබෝධ කරගන්න පුළුවන් කියන එක තැන තමයි මම අවස්ථින්නේ. තේරුවන් සරණයි සිවිදනා කරනවා. හොඳයි තේරුවන් සරණයි. දැන් මම ජයන්ත මහත්මයාට වෙන ජයන්ත මහත්මයා මේ මාකීප් දෙය ගැන තියමක් කියලා අපිට පොඩ්ඩක් තුනන් එක නිවැරදි කළා අපිට පොඩි ආලෝකයක් ලබා දෙන්න මේ පැත්තකට යොමු කරගමු ඕනේ. හරි. හරි. කරන තමයි දරස් මාස්ටර් කොන්සියේ පටිපදා ගැන මතක් කරාට බුද්ධජනන වහන්සේ දේශනා කරනවා මේ දරස් මාස්ටර් කිව්වාගේ ප්‍රතිපදා හතරක් ගැන. ඒ කියන්නේ ඒක හුඟක් වෙලා ඒ කියන්නේ ඒක යෙදිලා තින්නේ විශේෂයෙන්ම ඒ චරිත අනුව තමයි ඒ ප්‍රතිපදාවන් මූලික වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා කොටස් ඉන්නවා තණ්හා චරිත කියලා. තණ්හා චරිත, ද්වේෂ චරිත, ඒ වගේම අපි දන්නවා දිත්‍ති චරිත, ඒ වගේ ඒ වගේම සද්ධා චරිත, ඔය වගේ චරිත වෙන් කරලා තියෙනවා. එතකොට කෙනෙකුට සාමාන්‍යයෙන් ගත්තාම ලෝභය අධිකයි නම් ද්වේෂය අධිකයි නම්, ඒ කියන්නේ මුගක් වෙලාවට ගත්තාම දැන් තම තමන්ට මේක ගලපලා බලන්න වෙනවා. දැන් තම තමන්ගේ ලෝභය අධිකද, මේ ලෝභය කියලා කියන කොටත් එතන හොඳට තේරුම් ගන්න ඕනේ මේ මිලමුදල් වියදම් කිරීමල තියෙන අකමැත්ත ලෝභය නෙවෙයි. ඒක නෙවෙයි මේ බුද්ධ ධර්මයේ ලෝභය කියලා කියන්නේ. දැන් ඒකට කියන්නේ මේ ඒව හුඟක් වෙලාවට එන්නේ මසුරු පැත්තට. එතකොට ඒක ලෝභය නෙවෙයි. ලෝභය කියලා කියන්නේ අපි දැන් දකින අහන දැනගන්න දේවල් කෙරෙහි තියෙන ඇති වෙන ඇල්ම තමයි ලෝභය කියන්නේ. අන්න ඒවට ඇලෙන කෙනෙක්ද. කියන්නේ තමන් වැඩිපුර යම් යම් දේවල් කරන්න කැමති කෙනෙක්ද, දර්ශන දකින්න කැමති කෙනෙක්ද, සද්ද අහන්න කැමති කෙනෙක්ද. ඒ වගේ තමයි ලෝභය කියන එක තියෙන්නේ. ඒ වගේ චරිතයක්ද. කියන්නේ විනෝදයට බර කියලා අපි සාමාන්‍ය කියනකොට අන්න ඒ පැත්තට වගේ යන්නේ. එතකොට ඒ වගේම ද්වේෂ සාගත සිතුවිලි නිතර නිතර පවතිනවා නම් ඒක අපි කියනවා ද්වේෂ චරිතය. එතකොට අන්න ඒ වගේ වැඩිපුර ඒ ගතිගුණ තියෙන චරිතද. ඊළඟට සම්හාන තියෙන ඒවට ඇත්තටම කැමති නෑ. හුඟක් වෙලාවට ඒව ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. මට රූප බලන්න නොතිබුණත්, සද්ද අහන්න නොතිබුණත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ඇත්තටම නිරන්තරයෙන්ම ඈත් වෙන ගතියක් තියෙන කෙනෙක්. හුඟක් වෙලාවට නිහඬ, ඒ වගේ ඈත් වෙච්ච, ඒ වගේ පරිසර අගය කරන කට්ටිය ඉන්න. ඒ වගේම ඒගොල්ලන් ලොකු දෘෂ්ටිවල ඒ කියන්නේ පිටතල මිත්‍යා දෘෂ්ටියක් නැති ඒ විදිහට චරිත තියෙනවා. එතකොට මෙතනදි මූලික වශයෙන් කියන්නේ අර විදිහට කාමයට බර වෙච්ච, ඒ වගේම ද්වේෂ සහගත ගතියෙන් යුක්ත චරිතවලට, ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ගන්නකොට දැන් මම ගත්තොත් මට හිතෙනවා මං අන්න ඒ වගේ චරිතයක් කියලා. එතකොට ඒ වගේ චරිතවලට දෙනවා ප්‍රතිපදාවන් දෙකක්. එකක් තමයි දුක්ඛ ප්‍රතිපදා දන්දාබිඤ්ඤා. ඒකේ සිංහල තේරුම තමයි ප්‍රතිපදාව දුකයි. ටිකක් මහන්සි වෙන්න ඕනේ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ටිකක් ඒ ගැන මහන්සි වෙලා යම් කිසි විදියකින් අර අපි කිව්වේ කෙලස් තවනවායි කියලා. ඒකද මහන්සි වෙලා හැමින් තමයි හැබැයි මේ ඒ අවබෝධය එන්නේ. ධර්ම අවබෝධය එන්නේ හැමීට. ඊළඟට තමයි දුක්ඛ ප්‍රතිපදා කිප්පාබිඤ්ඤා කියලා කියන්නේ. ප්‍රතිපදාව ටිකක් කටුකයි, අමාරුයි කරන්න. නමුත් ඒ එයාට හැබැයි මේ අවබෝධය, ධර්ම අවබෝධය කියන එක ශීඝ්‍රයි. කිප්පා කියලා කියන්නේ ශීඝ්‍රයි කියන එක. ශීඝ්‍රයි. හැබැයි ප්‍රතිපදා දෙකම එකයි. එකම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. කෙනෙකුට ටිකක් කල් යනවා ධර්මය අවබෝධ කරගන්න. ඒක ශීඝ්‍රයෙන් නෙවෙයි. ඒකට කියනවා දන්දා විඤ්ඤාණ කියලා. ඉක්මනින් අවබෝධ වෙනවා නම් කිප්පා විඤ්ඤාණ. ඊළඟට තමයි තියෙන්නේ අර බුද්ධි චරිත. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ අර කෙලෙස් ගති අඩුයි, අර ලෝභ ද්වේෂ ගති අඩුයි. අඩුයි ඒගොල්ලන්ට ඇත්තනම ඉක්මනින්ම හිත එකඟතාවයටපත් වෙනවා. හිත එකඟතාවයටපත් වෙනවා, හිත සමතේකට එනවා, හිත නිවෙන ගතියක් තියෙනවා. ඒ අයට තමයි කියන්නේ අපි සුඛාපටිපදාව කියන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය සුඛයි. ඇත්තනම අපි දන්නවනේ දැන් ධ්‍යාන වගේ වැඩිමත් හැකියාව තියෙන අය හරි පහසු. ඒගොල්ලන් හිත එකඟ කරන්න හරි පහසු. සමහරවිට පරියන්කේක වගේ වාඩි වෙච්ච ගමන්ම සමාධින්න වලට යන කට්ටිය ඉන්න පුහුණු කරපු කට්ටිය. ඉතින් ඒ අයට ප්‍රතිපදාව සුඛයි. අපි වගේ මේ දෙතිස් කුණුපදීහා බලන්න, මේ කේසා ලෝමා කියලා බලන්න, ඒවා මේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සුඛයි ප්‍රතිපස්ති. වාඩි වුණා, එයාගේ සිත සමාධියට ගියා, ඊට පස්සේ සමාධාන සිතකටනේ සත්‍ය අවබෝධය වෙනවා කියන්නේ. එතනදී හැබැයි සත්‍ය අවබෝධ වීමේ ශීඝ්‍රතාවයකුත් මන්දතාවයකුත් තියෙනවා. ඒකට සුඛාපටිපදා දන්දාබිඤ්ඤා කියලා කියන්නේ ප්‍රතිපදාව සුඛයි. හැබැයි එයාට ධ්‍යාන වැඩෙනවා, ඒ ඔක්කොම සිත එකඟ වෙනවා. නමුත් ධර්ම අවබෝධය වෙන්න හිමි. ඒක තමයි සුඛාපටිපදා දන්දාබිඤ්ඤා කියලා කියන්නේ. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියලා කියන්නේ එයාට ඒ ධ්‍යාන වැඩෙනවා, ඒ වගේම සිත එකඟ වෙනවා ඉක්මනින්, ඒ වගේම ධර්ම අවබෝධයත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි කිප්පාබිඤ්ඤාව කියන්නේ. ඒතකොට මේ සුඛාපටිපදාව තියෙන්නේ අර විදිහේ රළු කෙලෙස් අඩුව, හිත ගොඩක් ඔය සමාධි පැත්තට යන ඉක්මනින්ම සමාධිගත වෙන තත්ත්වයේ ඉන්න පුද්ගලයන්ට තමයි මේ ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මූලිකවම තියෙන්නේ. ඉතින් අපි තෝරගන්න ඕනේ තමාගේ චරිතය අනුව මොකද්ද සුදුසු කියලා. ඉතින් ඒකට තමයි අපිට ධ්‍යාන වැඩෙන්නවද, එහෙමත් නැත්නම් අපිට හිතේකම් කන්ද කරගන්න අමාරුද කියන පර්යේෂණයක් මූලික වශයෙන්ම කරන්න සිද්ධ වෙනවා. දැන් මට පෞද්ගලිකව ගත්තාම වාඩි වුණාම නොයෙකුත් සිතුවිලි එන්න පටන් ගන්නවා. තමන් කරන රස්සාව ගැන වෙන්න පුළුවන්, දරු ගැන වෙන්න පුළුවන්, රටේ ලෝකෙ වෙන දේවල් ගැන වෙන්න පුළුවන්. ඒ හින්දා හිත විසිරෙන ගතිය තියෙනවා. ඉතින් ඒක මට තේරෙන හැටි මම අර කාම ලෝකයේ දේවල් වලට යම් කිසි විදිහකින් මානසිකාර කරන ගතියක්, ඒවැවිල්ල හිතට වද දෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි තම තමන්ගේ එහෙම හිතලා තම තමන්ගේ ප්‍රතිපදාව තෝරගන්න වෙන්නේ. මම හිතන්නේ ඒකට යෝජනා කරලා තියෙන කරුණු ටික අපි ඉදිරියට සාකච්ඡා කරන්න තියාගමු. තෙරුවන් සරණයි දලස් මහත්මයා. පොඩි දැන් මෙහෙම තත්ත්වයකුත් වෙනවා. දැන් එතනදී අපි දන්නවා, දැන් ඔබතුමා ඒක විස්තර කර ආකාරයට දැන් කෙලෙස් වැඩිපුර අය ඉන්නවා, කෙලෙස් අඩු, ඒ කියන්නේ අඩු තත්ත්වයයි ඇයට පහසුයි මාර්ගය, ඒ වගේම ඉක්මන් වෙන්න පුළුවන්, දීර්ඝ වෙන්න පුළුවන් ඉක්මනින්. ඒක පැත්තක්. දැන් අනිත් පැත්තෙන් අපි හිතමු මේ ශාරීරික දුක්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් කෙනෙක්, යම් යෝගාවචරයෙක්, ස්වාමීන් වහන්සේ නමක්, එහෙම නැත්නම් තපස් උපාසකෙක් ගැන අපි කතා කරා. හිතනවා දැන් මම මේ මේ මේ සත්‍ය අවබෝධය ලබා ගන්න ඕන කියලා කිසියම් ආකාරයක දුෂ්කර අපි හිතමු කැලේකට, එහෙම නැත්නම් වනාන්තරයකට කොහේ හරි ගිහින සෑහෙන දුෂ්කර ශරීරයට ගොඩක් අමාරු ඉන්නේ වගේ තැන් ඉන්නේ, මදුරුව ඉන්නවා, වහිනවා, වැස්සට තෙමෙන්නවා, කන්න හරියට නැහැ. ඒ වගේ අවුරුදු අපි හිතමු 25-30ක් එයා මාර්ගයේ යෙදෙනවා කියලා. දැන් ඒ වගේ වෙලාවක දැන් එයාට සමහරට අර කෙලෙස් අඩුවීම දෙම නැත්නම් අර ශාරීරික දුක්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් ඔය අපි දැන් අහලා තියෙන සමහරට ඔබතුමන්ලා දැන් ඔය මේ අවුරුදු කීපයකට උඩදී අවුරුදු මේ ඈතකදී හිටපු භාවනා ගුරුවරියක් හිටියා, දීපාමා කියලා, මේ ඉන්දියාවේ. දැන් එතුමිය ඒ අම්මා දැන් සෑහෙන මේ බොහොම ඉක්මනට සමාධි තත්ත්ව ලබන්න පුළුවන් එක්කෙනෙක්. එයාට බොහොම හිත එකඟ කරගන්න ඔය කෙලෙස් අඩු තත්ත්වය. නමුත් ශාරීරික වශයෙන් විශාල වශයෙන් අවුරුදු ගානක් තිස්සේ අපහසුතා, ඒ වගේම තමයි ජීවත් වුනේ බොහොම කටුක සරල තැන්වල. ඉතින් ඒකත් දුකක් වශයෙන්, ඒවත් දුකක් වශයෙන් සලකන්න පුළුවන් දෙපැත්තෙන් බැලුවාම. ඒතකොට එහෙම එකක් නේද උදාහරණයක් වශයෙන් දැන් මේ වගේ තත්ත්වයක අපි දැන් මේ සාමාන්‍ය ගෙදරක බොහොම සාමාන්‍ය සුවපහසුවෙන් අඩු ගානේ ඉඳගෙන මේ වගේ භාවනාවක් කරන්න පුළුවන්. ඒතකොට එතනදී ශාරීරික වශයෙන් එන වේදනා ටිකක් අඩුයි. ඒ වගේ වෙලාවක අපිට හීටරයක් දාගන්න පුළුවන්, ලස්සන සීතල නම් ඒ වගේ. ඉතින් එහෙම ඒවට සම්බන්ධ වෙන්නේ නැද්ද ජයන්ත මහත්මයා? තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. මේක හොඳයි මේ ප්‍රශ්නේ. අපේක මොකද දැන් ඇත්තටම පිටින්නම් බලන අපිට පේන විදිහයි මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙකුගේ අතර එයා හිතන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් සමහර වෙලාවට දැන් බලන්න අපිට උනත් දැන් ගිහිල්ලා භාවනාවක් කරන්න ඕනේ කියලා හිතලා වාඩි වෙලා පරයන්කේ වාඩිලා ඉන්නකොට නොයෙකුත් කය වේදනා එනවා. නමුත් වෙලා තියෙනක බලන්න අපි කොච්චර සතතකින්ද නැගිටින්නේ කියලා. ඒ අපි පැය භාගයක් හරි වේදනාව විඳගෙන ඉඳලා නැගිටින්නේ පුදුම සතතකින් නැගිටින්නේ. ඒ වගේ දැන් අපි හිතුවොත් එහෙම මොකද ඒ අපි සාමාන්‍ය මේ කාම ලෝකයේ අපි තියෙන ඇල්මත් එකයි මම මේ කතා කරන්නේ. නමුත් දැන් අර විදිහේ කෙනෙක් එයාට මේ කාම ලෝකයේ දේවල් වලට කිසිම ඒ කැමැති වලින් වා කයින් වෙච්ච කෙනෙක්. يعني කාමයෙන් ලබන දේවල් සුව පහසුයෙන් සැප පහසුව කියන දේවල් වලින් හිත ඈත් කරගත්ත කෙනෙකුට මම හිතන්නේ ඒ අවස්ථාවේදී ඒක දුකක් වෙන්නේ නැහැ. විශේෂයෙන් සිත සමාධියකට යනවා නම් ඒ දුක දැනෙන්නේ නැහනේ. ඒ කයේ දුක දැනෙන්නේ නැති තරමට මම හිතන්නේ ඒ සිත් දිනුනාට පස්සේ ඒක දුකක් වෙන්නේ නැති නැහැ කියලා මට හිතෙනවා. ඉතින් සමහරට ඒක වෙන්න ඇති. නමුත් කෙනෙක් කර දැන් ඔය දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව කියලා කියන්නේ එයාට මේ දුක බව දැනෙනවා. දුක බව දැනෙදෙනී තමයි මේක කරන්නේ. ඒ කියන්නේ එයාගේ කැමැත්ත තියෙන වෙන පැත්තක, නමුත් මේ අකමැති තැනකට ගිහිල්ලා තමයි මේක කරන්නේ. එයා කැමති සින්දු අහන්න, චිත්‍රපටි බලන්න, මම රූපවාහිනී බලන්න, අර YouTube බලන්න. නමුත් ඒකෙන් මේ බලෙන් අයින් වෙලා ගියන තමයි මේ ප්‍රතිපදාව කරන්නේ. හරියට අර පුරුදු නැති තැනක ඉඳන් තමයි, පුරුදු නැති පරිසරයක තමයි එයා ඒ දේවල් කරන්නේ. ඒකයි ඒක දුකක් වෙන්නේ. ඒකෙන් හිත හදාගත්ත කෙනාට, ඒ ටික අත්හැරපු කෙනාට ඒකෙන් අයින් වුණා කියලා දුකක් එන විදිහ ගැන හිතන්නමාර ඒක එයාගේ මනසට වදයක් නෙවෙයි හින්දා. ඒ විදිහට තමයි දැනටත් හිතෙන්නේ දිරුක් මාත්‍ය. අපි ගොනු මහත්මයාමත් ඉන්න අපි පොඩ්ඩක් සාකච්ඡාවට එකතු වෙන්න පස්සේ බලමු කියලා අන්තර නැහැ. හොඳයි ජයන්ත මහත්තයා බ්‍රුණ මහත්තයාට යමු නම් හිතන්නේ නේද? හොඳයි. මම හිතුවේ අතන බ්‍රුණ මහත්මයාට විශේෂයෙන්ම මේ සමාධි භාවනා පැත්ත ටිකක් කරුණු දන්නේ හින්දා මම මේ තිරුවන් සරණ ජයන්ත මහත්තයා මේ තිරුවන් සරණ සියලු දෙනාටම මම දන්න උදාහරණකින් ඒක පැහැදිලි කරන්නම් අර සමාහට දැන් අදි නාවින අරිදම් ස්වාමීන් වහන්සේට මේ වචනේ සාපු නිසා දැන් ඒ ස්වාගේ ස්වාමීන් වහන්සේලා ධර්මය හොඳටම දන්නවා කියලා දැන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා වෙනම. ඒ හින්දා දැන් අපි එහෙම බැලුවොත් මේ ප්‍රතිපලයක් එයාට ගන්න බැරි වුණ හින්දා ඒ ප්‍රතිපදාව හරිදෝ කියන සැකයක් සමහර අයට එන්නත් පුළුවන්. එහෙම නැතුව අපි දැන් කිමු උදාහරණයකට දැන් බුදුහාමුදුර පද්දපරියන්කින් වාඩි වෙලා තම භාවනා කරලා තියෙන්නේ. දැන් අපි කී දෙනෙකුට බද්දපරියන්කින් වාඩි වෙන්න පුළුවන්ද? එතකොට එහෙම බද්දපරියන්කයක් දැන් අපි හදාගන්න යනනම් මේ උදාහරණයක විතරයි ගන්න බද්දපරියන්ක අපි වාඩි වෙන්න යද්දි අපිට අමාරුයි. එතකොට අපි යනවා කාවහරි හම්බෙන්න බද්දපරියන්ක ඉඳගන්නේ කොහොමද කියන්නේ. එතකොට ඒක කියලා දෙන්න පුළුවන් කමක් කියන අය ඉන්නවා. ඒ කියලා දෙන්නා ඒක ඒ විදිහට කරලා පෙන්නන්න ඇතිනවා. ඒ අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඩවුටබල් එනවා අපිටත් මේ කියලා දෙන හරියද කියන්නේ. එයා කරලා පෙන්නලත් අපිට කරන්න බැරි නේ. සමහරට අපේ ආඩු පාඩු තියෙන්න පුළුවන්. අපිට ඒ පුහුණුව මදිකම වෙන්න පුළුවන්. ඒ අර සමහර අය මේ පද්දපරියන්ක ඉඳ ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ උන්ට එයාට පුළුවන්කම තියෙන්න පුළුවන් සමහරට ඒක කියලා දෙන්න හරියට තව එක්කෙනෙකුට. ඒ එහෙම තියෙනකොට එයා අපි බැලුවොත් එයා මෙයාටවත් මේ වැඩේ කරගන්න බැරිව කොහොමයා කොහොමද වෙන එක්කෙනෙකුට කියලා දෙන්නේ කියන එක. ඉතින් මේකේදී අපි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ කොහොමද අපේ ඉරියව්ව දිනෙන් දින ඒක පහසු වෙනවද පරියන්ක ඉන්නකොට ඒක ඊළඟ ස්ටෙප් වලට යන්න පුළුවන්ද කියන එක අපි අස්සෙන් බලලා තමයි අපිට ප්‍රතිපදාව කියන එක තෝරගන්න වෙන්නේ. අදට මට කිව්ව විදිහට නැතුව අර ගුරුව මේ අනිත් එක්කෙන අපිට ගන්නවන කෙනා ගැන මේ එයා හරියට කරනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. සමහර එයා දැනගන්න ඉන්න පුළුවන් අපිට හරියටද කියලා දෙන්න. එයාට ප්‍රතිඵලයක් ඒකේ නැතත් සමහර වෙලාවට එයා ප්‍රතිඵලයක් තිබුණත් යාම කියන බද්ද පරයන්කේ කරලා පෙන්නුවත් අපිට කරන්න බැරි නම් ඒතකොට හේතුව හොයන්න වෙනවනේ. ඒතකොට එයා හරියට කියලා දෙන්නව කරනත් දෙන්නව හැබැයි කියලා කරුවාට එයාට කියලා දෙන්න දන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට අපිට හොයාගන්න වෙන්නේ අපේ ක්‍රමානුකූලව මේ හැදෙන ක්‍රමයේ තමයි හොයාගන්න වෙන්නේ හිත පැත්තෙන් ගත්තත්. ඒ හින්දා ඉතින් හිත ක්‍රමයෙන් අර ප්‍රතිපදාව ඊට වඩා අද සුඛ වෙලා හරි එහෙම ගතියක් තියෙනවා. සුඛ මංකියා සුඛ කියන්නේ ප්‍රතිපදාව සුඛ කියන්නේ නෙමෙයි අර යම්කිසි ගුණයක් හැදීගෙන එනවනම් ඒක නිතරම පුහුණු කරන එකෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අපේ අඩුපාඩු මොකද්ද කියන එක. එතකොට ඒව මගහැරගෙන ගියොත් ටිකක් කාලයක් යනකොට අපිට තේරෙයි මේක දැන් අපි ජාර දරතුමත් කිව්වා අපි කලින් එක එක තැන්වල එක එක හැමතැනම මේ බණ ඇහුවා හැමදේම අහලා දැන් එක යම් කිසි ගුණයක් අපිට දැන් හැදිලා තියෙනවා. අපි ධර්ම ඉගෙන ගන්නවා ඒ හැම ඒ ඉස්තර ඒවා වුණත් අපි ඉස්තර ඒව ලං කරගත්තේ නැහැ. ඒ වුණාට දැන් අපි හැමදේම ලං කරලා ඒ ක්‍රමානුකූලව තැනකට යනවා කියන එක තේරෙනවා. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට අපි අඩුපාඩු හැදිලා අපේ මේ ප්‍රතිපදාව හැදී අපි වුණාට කලින්ම අපි ප්‍රතිපදාව මේකයි කියලා දාගෙන ගියොත් මම දන්නේ නැහැ එතකොට අපිට අර මේ බැරි දේක කියලා අපි අත කකුල් තිබ්බද කියලා වෙනවා අර නැත්නම් අර උංගක් අපි ප්‍රෙෂර් කරගන්නවා වගේ දෙයක් වෙනවද දන්නේ. එතකොට නැත්නම් අර මනකොල යනකොට අපි ප්‍රතිපදාව ඉබේම හැදිලා ඒ කියන එක තමයි මගේ අදහස් මේම ගොනු වෙලා යනකොට. තෙරුවන් සරණයි. පොඩි කාරණයක් දැනගන්න කැමති. මේ ප්‍රතිපදාව කියනකොට මෙතනදී සඳහන් කරන්නේ භාවනාව පමණක්ද නැත්නම් සම්පූර්ණ දිවි පැවැත්ම කියන එක දැනගන්න කැමති. තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා අපි දැන් වෙලාව 11යි නේ. තව පැයක් සාකච්ඡාවට යොදා ගමු. සාකච්ඡා බොහොම දින යන නිසා ඒ නිසා අපේ මේ ප්‍රීතිමාත් මහත්මයාගේ ප්‍රශ්නෙට අපි යොමු වෙමු. ජයන්ත මහත්මයා මේ අපි යොමු වෙමු මේ විදිහට. මොකද අපි අද කතා කරගෙන පටන් ගත්තේ අපිට අපේ මේ ක්‍රේෂන් තවා ගැනීමට එහෙම නැත්නම් මේ අපි මේ කරමින් අවුරුදු 10ක් 15ක් 20ක් එහෙම නැත්නම් අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් විතරය ඒ කරගෙන යන කාර්ය පිළිබඳව පුංචි සුවය වැඩිමක් කරලා කිසියම් අඩුපාඩුවක් වෙනසක් කළ යුතු නම් ඒ දේ කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන දේ දැනගන්න. නැවතත් අපි පෙර ඉගෙනගත් දේ මතක ගත්තොත් එහෙම කන්ති පරමන් තපෝතිතික්කං කියලා කිව්වා, නිබ්බාණං පරමන් වදන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ කිව්වේ නිබ්බාණයම තමයි ඒකායන ප්‍රාර්ථනාව. එහෙනම් අපි මේ ඒකායන ප්‍රාර්ථනාව හොඳ මිනිසුන් හැටියට ජීවත් වීම හෝ එදිනදා දවසේදී හොඳ අය හැටියට ජීවත් වීම හෝ හිතේ සැනසීමෙන් ජීවත් වීම හෝ එහෙම නැත්නම් මේ ධානයෙන් ලබා ගැනීම හෝ ඒ විවිධ විදිහට මොනවා නෝ කිව්වත් ඒ නෙමෙයි පරමාර්ථයේ නිර්වාණයමයි පරමාර්ථය කියන ගමනින් තමයි යන්න ඕනේ. එතකොට ඒ ගමන ඒ යන කාලය තුල යම් කිසි අවස්ථාවක අපිට මේ පුද්ගල සංඥාවකින් දෙන්න ඇති වෙයි. එතකොට අපිට අවබෝධයක් එයි මේ ජීවිතයේදී මේ මම දුක ඉවර කරගෙන මම නිවන් දකින්නවා කියන මතයකින් අපි පටන් ගත්තා නම් මේ ගමන එහි නිවර්ද වීමකුත් හේතුඵල ධර්මයන්වම සිදු වෙයි. එතකොට අපට බුද්ධ සංඥා නැතුණාට පස්සේ අපි හිතන එකක් නැහැ. මේ මම තමයි නිවන් දකින්න ඕනේ, මම තමයි දුක ඉවර කරගන්න ඕනේ කියන කතාවක් නැහැ. නමුත් අර කරුණ ක්‍රියාදාමයේ දිගටම වේවි. හේතුඵල ධර්මයේම අවබෝධ කර ගැනීම ඉලක්කයේ මත හොදා හෝ සියල්ල ඉවරක් සිදු වෙනකන්. එතකොට මේ ජීවිතයේදී හොඳින් ඉඳීම මේ ජීවිතයේදී නිවන් දැකීම වගේ බලාපොරොත්තු ඉලක්කයන් ඉවත් වේවි. නමුත් පටන් ගන්න නම් එහෙම තමයි. ඒක ගැටලුවක් නෑ පටන් ගන්න. මේ ජීවිතේ දුක, මේ ජීවිතේදී නිවන් දකින්න ඕනේ, මම නිවන් දකින්න ඕනේ. තමෙන් පටන් ගමු. පටන් ගන්න අවශ්‍යයි. එහෙම පටන් අරගෙන යනකොට අර වගේ දේවල් සිදු වෙයි. එතකොට එහෙමනම් අපි මේ කරන්න ඕනේ ඒ සඳහා ප්‍රතිපදාවක්. හැබැයි මේ ප්‍රතිපදාව පටන්ගත් දවස් ඉඳන් අවසාන වෙන දක්වා යන ප්‍රතිපදාවක්ම තමයි නිර්වාණය දක්වාම. ඉතින් ඒ සඳහා නම් මට කියන ජයන්ත මහත්මයා අපි තෝරාගත් මාතෘකාව තුලද ප්‍රතිපදා හතර ගැන කතා කරමු. එතකොටත් මේ මම හිතන්නේ නෑ අපි මේ ප්‍රතිපදා හතරෙන් එකක් කසාද බඳ ගන්න ඕනේ කියලා. මොකද එහෙමයි ඒකට මා තෝරාගත්ත දේ එතනම ඉඳලා මා යන්න ඕනේ කියන තරක් නෙමෙයි තියෙන්නේ කියලා විශ්වාස කරන්නේ. මොකද දුක්ඛ ප්‍රතිපදා අපි ඉන්නේ පටන් ගන්න කොතින්ද කියන දේ තේරුම් ගන්න පටන් ගන්න පුළුවන්. නමුත් ඒක ඉතින් බොහෝ විට අපිට පැහැදිලියි, බොහෝ විට පැහැදිලියි අපි පටන් ගත යුතු වන්නේ පළවෙනි තැනින්ම කියලා. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණය කියලා මේ අපි කියන්නේ අපි කතා කරන්නේ ඔය හතර ප්‍රතගත මාස දේශනා කරේ සම්බ සත්වයාටම ජීවි ලෝක, මනුෂ්‍ය ලෝක, එදායිට උලහ අය හැමෝන්ටම නේ ඔය කිව්වේ. නමුත් දැන් අද අපි මේ මෙතුවක් කල් මෙතන ඉන්න අපිට ගැලපෙන්නේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණය කියන තැනින් පටන් ගන්න බව පැහැදිලියි කියලා හිතෙනවා. එතකොට එහෙමනම් අපි එතනින් පටන් අරගත්තම ඒක පසුව වෙනත් ප්‍රතිපදාවලට මාරු වීම සිදු වෙනවා. අර ඇතුළෙන් දිනුවත් සමග හේතු ප්‍රතිපදන්නේ ප්‍රතිපදයක් හැටියට. අපි ඒක එහෙම තියාගෙන ඒකෙන් සාකච්ඡා කරමු. නොයා අපි දුක්ඛ ප්‍රතිපදා දන්නා විඤ්ඤා කියන්නේ කුමක්ද කියලා මේ ප්‍රතිපදාවන් මතක් කරගෙන ඒ ප්‍රතිපදාවන් වලට කල්යන් මිත්‍රයොත් සහ අපිත් අදහවසේ මේ සාකච්ඡාවෙන් පසුවත් භාවනා කරන යොදා ගන්න පුළුවන් විදිහට සාකච්ඡාවක් කරමු. දුක්ඛ ප්‍රතිපදා දන්නා විඤ්ඤා කියන්නේ කුමක්ද කියලා කියනවා නම් තෙවනි ප්‍රතිපදා සූත්‍රයේ තියෙන මේ සූත්‍ර පිටකයේ තියෙන දේවල් තෙවනි ප්‍රතිපදා සූත්‍රයේ චතුක් නිපාතයේ තියෙන අංගුත්තර නිකායේ ප්‍රතිපදාවක්ගේ ඒ දුක්ඛ ප්‍රතිපදා දන්නා විඤ්ඤා කුමක්ද කියනවා නම් මේ සස්නේ මහණ තමාගේ කය අසුබන් දැර්සි වෙනවා. ආහාරේ පටික්කුල් සංඥාව ඇතුව එක් පළවෙනිගේ එක් මුලින් කිව්ව එකක්. මොකද අසුබ සංඥා වඩනවා කියන දෙක කිව්වේ නේද? කයේ අසුබය දක්වමින් පාලනය කරනවා. දෙවෙනි එක ආහාරේ පටික්කුල් සංඥා වඩනවා. ඒක තවත් භාවනාවක්. තුන්වෙනි එක සබ්බ ලෝකේ අනබිරත සංඥා වඩනවා. හතරවෙනි එක සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා වඩනවා. පස්වෙනි එක මරණ සංඥා වඩනවා. මේ භාවනා පහ තමයි ඒ දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා කියන එකට අදාළ. ඉතින් අපි මේ භාවනා පහ එකින් එක වඩමින් හැම වෙලෙම අපේ මනස ඒ දුර පවත්න තරමට දියුණුවක් ක්ලේශයන් පැවිම කියන එක සිද්ධ වෙන්නම ඕනේ හේතු ප්‍රදර්ශනෙ විදිහට නේද? ඉතින් අපි ඒක ප්‍රමාණය මදිද කියලා හිතනවා. කෙල්කොලේ පොඩ්ඩ තැවෙනකොටම බද්දාන්න හදනවා මම නම්. අදන්න ගිහලා කෙල්කොලේ හිල් කරගෙන බත් ටිකක් බිම වට්ටගෙන ආයෙත්ින් කෙල්කොලේ කපන්න ඕන තැනට ගහගාවට ගිහින් තව කෙල්කොලයක් කපා ගන්න වෙනවා. එහෙම නොවි මේක රත් වෙනකන් තවන්න ඕනේ නේද කියන කතාව තමයි තියෙන්නේ. හොඳයි. මම එහෙමනම් ජයන්ත මහත්මයාට යොමු වෙනවා අපේ ප්‍රීතිම හදනගු ප්‍රශ්නය සමග. මම දැන් ඒ විමුක්ති ප්‍රමාතෝස්සේ අපි යන්න බලමු ජයන්ත මහත්මයා. හොඳයි තේරුම් ගන්න. එතෙන්දී අපිට තව එක ගැන අපි කතා කරමු අනිවාර්යයෙන්ම. තව දෙයක් තමයි මතක් කරන්න ඕනේ. අපිට මෙතනදී අපි කියවනේ මේ හිමීත ධර්ම අවබෝධය වෙනවා ඒ වගේ. ඒ කියන්නේ දන්දා විඤ්ඤාණය. එහෙම නැත්නම් සීග්‍රේන් ධර්ම අවබෝධය වෙනවා කියන එක කිප්පා විඤ්ඤාණය කියලා කියවනේ. එතෙන්දී ඒ සීග්‍රේන් සිදුවෙන්න හෝ හිමින් සිදුවෙන්න හේතු කියලා මේ පටිපදා සූත්‍රයේ දක්වලා තියෙන්නේ. මේ ඉන්ද්‍රියන්ගේ තියෙන වැඩිම අනු ඉන්ද්‍රියන් කියලා කියන පංචේන්ද්‍රියන් කියලා ගත්තාම අපි සද්දා, ඉරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහට කියන්නේ. අන්න ඒ පහේ ඇති දියුණු එහෙමත් නැත්නම් ඒ කොච්චර දුරට වැඩිලා තියෙනවද කියන එක අනුව තමයි ඒ හැමින්ද ඒ ධර්මය අවබෝධ කිරීම සිදු වෙන්නේ, ශීඝ්‍රවද කෙරෙන්නේ කියන එක ඒ අනුව තමයි තීරණය වෙනවා කියලා මෙතන සූත්‍රයේදී පෙන්ලක තියෙන්නේ. ඉතින් දැන් අපි පටන් ගත්තොත් අපි ඇත්තටම දැන් පළවෙනි එක තමයි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාණ සමයන්න දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව. ඒ කියන්නේ ප්‍රතිපදාව දුක් සහිතයි, ධර්මාවබෝධයත් හැමින් සිදු වෙනවා කියන ප්‍රතිපදාව. ඒක ප්‍රතිපදාව ඒක තමයි මූලිකවම දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර ඉන්ද්‍රියන්ද ඉන්ද්‍රිය ධර්මයන් අඩුව වැඩිච්ච තැන ඉඳලා තමයි මේක පටන් ගෙන තියෙන්නේ. ඒ වගේම අර රාග දෝෂ, ඒ වගේම මෝහ කියන ඒ වගේ හිතට නිතර කරදර ගේන කරදර ලැබෙන කෙනෙකුට පනවපු ප්‍රතිපදාවක් තමයි මේක. දැන් අපි මේක ගැන කතා කරොත් ඒ ප්‍රතිපදාවේ යටතේ දලවත් මහත්මයා කිව්වා වගේ භාවනා පහක් යෝජනා කරලා තියෙනවා. ඒ තමයි පළවෙනි එක හැටියට තියෙන්නේ අසුභානුපස්සනාව. එහෙම නැත්නම් අසුභේ වැඩිම. අපි කියන්නේ අසුභ භාවනාව කියලා. ඊට පස්සේ තමයි ආහාරයේ පටික්කුල සංඥා. ඊළඟට සබ්බ ලෝකයේ අනබිරත සංඥාව. ඊළඟට සබ්බ සංඛාරයේ අනිච්ච සංඥා. අන්තිම තමයි මරණ සංඥාව කියන එක වඩන්නේ කියලා. ඔය පහ වඩනවා නම් නිරන්තරයෙන්ම ඒවා ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥා කියන බලයන් ටික මේ ටික ඇසුරු කරනවායි කියලා කියනවා. ඒ භාවනාව පහ වඩනකොට ඒ ශ්‍රද්ධාව වැඩෙනවා, ලැජ්ජාව කියන එක ඇති වෙනවා, බය කියන එක ඇති වෙනවා. ලැජ්ජාව කියලා කියන්නේ පවට ලැජ්ජාව, බය කියලා කියන්නේ පවට බය, වීර්ය කියලා කියන්නේ ඇත්තම මේ අර අපි කිවි කෙලෙස් තවනවා කියලා කෙලෙස් තවන වීර්ය කියලා කියන්නේ. يعني ඒකට ඇති කැමැත්ත අනුව පහළ වෙන උත්සාහය කියන එක වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව කියන්නේ සමංගේ ඒ ඥාන අවබෝධ ඥානයන් ටික ඊට පස්සේ වැඩෙන්න පටන් ගන්නවා. එකෙටි දරුවත් මහත්තයා මාසිතන් යෝජනා කරේ අපි මේ එක එක භාවනා පිළිබඳව සාකච්ඡා කරමු කියලාද ප්‍රජාස්. එහෙමයි ජනිත මහත්තය. දැන් අපි ඇත්තටම මේ බොහෝ විට අපිට වෙන පොඩි වරදක් තමයි අපි අර කළ යුත්තක් අපිට තියෙනවා. අපි ඒ ගැනත් කතා කරලා අපි ඊට පස්සේ බොහෝ විට අර මේ ප්‍රතිඵල වලට කතාවට යොමු වෙනවා. ඒ කියන්නේ ඊගාවට අපි පොසේ මනස දුවනවා. ඉතින් අපිට අර කන්තිය නැතිකම හින්දා වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ මොකද අපි හිම යන්නේ. අපි ඒක අතකට කමක් නෑ. අර යමක් ප්‍රොමෝට් කරනකොට ඉතින් මේක ප්‍රතිඵලස් කියන්නේ පැ. ඒ නිසා ඒ අර්ථයෙන් අපි ගත්තොත් කමක් නෑ. අපි දැන් මේ හේතුඵල ධර්මයේ හැටියට මේ ප්‍රතිපදාව වඩනකොට ඒකේ ඵලයක් හැටියට මේ අපි ලබා ගන්න දෙයක් හෝ මම ලබාගත් දෙයක් හැටියට නෙමෙයි. දුක්ඛ ප්‍රතිපදා ගන්නා විඤ්ඤා වඩනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා, වීර්ය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒව වැඩිච්චාවේ හේතුඵල හැටියට. හේතුව හැටියට ඵලයේ සිදු වෙයි. ඒ ඵලයේ යන හොයන්නේ නැතුව අපි වෙන බව දැනගමු. ඒක ඒක ඉලක්කයක් තියෙනවනේ. ඒක දැන් තිබුච්චාගේ අපි කළ යුත්තක් තියෙනවා. ඒ දේ හරියට දැනගන්න. ඉතින් තමයි අර හරි ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. දැන් අපි දැන් මේ පහනොත් පහම එක සැරේ ගොඩ ගන්න කරන්න බෑනේ. එකයි කරන්න පුළුවන්. අපි මේ පළවෙනි එක සතුටු වෙන්නේ පළවෙනි එක අරගෙන ඒක ගැන කතා කරමු. ඒ දේ හරියට කියන්නේ ඒකත් අපි හරියට කියන්නේ තේසම අපි දැන් ආපු දේවල් වලන්නේ කියන්නේ හරි ආකාරයට ඒක වඩන ක්‍රම එකිනෙකාගේ අදහස් වලින් කතා කරමු. එතකොට විවිධ දේවල් කියවේ. ඒයින් අපිට ගෝචර වෙන ක්‍රමයක් තියෙනවා. අපි ඒක යොදා ගන්න පුළුවන් අපේ භාවනාව සඳහා. පහම කතාන උකලට කමක් නැහැ. එකක් කතා කරමු අද. වටිනවා ඒක. මොකද ප්‍රතිවර්තයක් ඇතුලේ කරන්න වෙන්නේ කතා කරනවට වඩා. ඒ නිසා අපි මේ එකක් ගත්තත් කමක් නැහැ. අද තියෙන අසුභය ගැන කතා කරන්නේ. මේ අසුභය ගැන පොඩ්ඩක් කතා කරමු. අසුභ භාවනාවක් වඩනවා කියන තේ විවිධයි කරලා ඇති, විවිධ විදිහට කරලා ඇති, අහලත් ඇති. ඒ ගැන කතා කරොත් මේක කරන විදිය ඇක්ෂන් එක අපි කළ යුතු අපි විසින් මේක කරන අපිට කරන්න කියලා අපි කරන්න පුළුවන්නේ ප්‍රතිඵලය ගැන කලබලුනවි හොඳයි අපි ඒ පැත්තට යමුනොත් එහෙම මම ජයන්ත මාත ඔබතුමාට මේ වෙන්නම් ඒ තියෙනවා ඔබතුමා කට්ටි එකතු කරගෙන පොඩ්ඩක් කතා කරන්නනේ හොඳයි, තේරුවන් සරණයි. අපි ඇත්තටම බලමු මේ පළවෙනි එක අපිට පළවෙනිම කමටහන, එහෙමත් නැත්නම් පළවෙනිම භාවනාව හැටියට මෙතෙන්දි පෙන්වන්නේ අසුභ භාවනාව. අසුභ භාවනාව කියන එක අපි දන්නවා. ඒකෙන් අපි ඇත්තටම ප්‍රතිඵලය ගැන කතා කළ යුතු වෙනවා, ඇයි අපි අසුභ භාවනාව කරන්නේ කියලා. දැන් අපිට බැලුවොත් මේ ප්‍රතිපදාව පනවලා තියෙන්නේ මේ ලෝභ දෝෂ මෝහ නිසා නිතරම හිතට වද දෙන, එහෙමත් නැත්නම් ඒ වගේ මේ හිත දවන තත්ත්වයක් ඇති වෙන චරිතවලට තමයි මේක පනවලා තියෙන්නේ. එතකොට දැන් බලන්න, දැන් මෙතන ලෝභය කියන එක ගත්තොත්, ලෝභය කියලා කියනකොට අපි ඉස්සල්ලා කිව්වා වගේ මේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන එකට තියෙන කැමැත්ත. ඒ වගේම අපිට නොදැනුවත්වම විශාල කැමැත්තක් තියෙනවා තමන්ගේ ශරීරයට. එහෙම නැත්නම් පුරුෂයෙක් නම් ස්ත්‍රී ශරීරයකට වෙන්න පුළුවන්, ස්ත්‍රියක් නම් පුරුෂ ශරීරයකට වෙන්න පුළුවන්. ඒ වගේ විෂමතා අනුවත් වෙන්න පුළුවන්. ඒ ශරීරවලට තියෙනවා ලොකු ලෝභකම. ඒ කියන්නේ ඒ වගේ ලොකු කෙලෙස් ඇති වෙන්න හැකියාවක් තියෙනවා ඒ ගන්න ආකාරයන. ඉතින් මේ අසුභ සංඥාව කියන එක වඩන්නේ, එහෙමත් නැත්නම් මේ අසුභ භාවනාව කියන එක වඩන්නේ අන්න ඒ රාග සිත්, එහෙමත් නැත්නම් ඒ දේවල් වස්තුන් පිළිබඳව ඇති වෙන ලෝභ තත්වය යම් කිසි විදියකින් ඒක සමතේකටපත් කරගන්න. නැත්නම් අපි කියනවා තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් තද කරලා යට කරන්න. දැන් මේකෙන් කෙලින්ම මේ කියන්නේ මේ රළු කෙලෙස්. අපේ තියෙනවා නම් මේ රළු කෙලෙස්. දැන් යමක් දෙයක් දැකලා ඒකට සිත බැඳෙන ගතියක්, ඒක ගැන නැවත නැවත හිතන විදිහක්, කියන්නේ අභිනන්දනය කරනවා කියලා ඒ වගේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා නම් අන්න එතන තියෙන සත්‍ය බව. සත්‍ය බව කියන්නේ සත්‍යම සත්‍ය නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතයේ කෙලෙස් අඩු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට කොයි විදිහටද ඒක දිහා බලන්නේ කියන එක තමයි මේ අසුභ භාවනාවෙන් කරන්නේ. අසුභ භාවනාව කියන තැන බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වලා තියෙන්නේ මේ කය ගන්න මේ තමා බොහෝම ඇලුම් කරන කය. එහෙම නැත්නම් තමන්ගේ බාහිර කෙනෙක්ගේ කය වුණත්, දැන් අපිට මුගක් වෙලාවට යම් කිසි රූපයක් නිසා අපිට හිතට වද දෙනවා නම් අන්න ඒ තැන තියෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක බලන්න මෙන්න මේ විදිහටයි මේක හැදිලා තින්නේ. අපිට දැන් රූපයක් හම්බ වෙනකොට, කෙනෙක්ව හම්බ වෙනකොට, මාව හම්බ වෙනකොට, පිට කෙනෙක්ව හම්බ වෙනකොට අපිට හම්බ වෙන්නේ තනිකරම කියන්නේ අර ගැලිය පිටින් කියලා. ඒ වගේ සම්පූර්ණ රූපයක් තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් මේ රූපේ කියනක හැදිලා තියෙන්නේ මේ රූපේට අයිති විශාල කොටස් කීපයක් එකතු කරලා. ඒ කියන්නේ මූලික වශයෙන්ම ඒ කොටස් ටික 32කට බෙදලා පෙන්නන බුදුසසුනන් වහන්සේ. ඒ බුදුජානසික බෙදලා පෙන්වන්නේ අපිට දැන් අලුත්ම කාරකයක් කියලා කියන තැනත් අලුතෙන් අලුත්ම කාරකේ කැරිටික් ගලවලා වෙනමම තියෙනකොට අපිට ඒක කාරකයක් කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒකේ තියෙන ලස්සනක් පේන්නේ නැහැ. මොකද ඒකේ ස්ටියරින් වීල් එක වෙනම, සයිලන්සර් එක වෙනම, ඒ ඔක්කොම ගියර් කැලිය වෙන වෙනම තියෙනකොට අපිට ඒකේ අගයක් වටිනාකමක් පේන්නේ නැහැ. ඒක ස්පෙයාර් පාර්ට්ස් විතරයි. දැන් ස්පෙයාර් පාර්ට් කඩේකට ගිහිල්ලා අපිට කිසි දෙයකට ලෝභකමක් ඇති වෙන්නේ අපිට අවශ්‍යතාවයක් නැත්තම්. නමුත් දැන් කාර් විකුණන තැනකට ගියොත් අපිට කාර් එක දැක්කම ඒකේ තියෙන පොලිෂ් එකටයි, ඒකේ තියෙන වර්ගයකටයි, ඒ වගේ දේවල්ට ඇලුම ඇති වෙනවා. ඒ කියන්නේ හැමෝටම වගේ මේ සියලු දේවල් එකතු වෙන දැන මේ පොඩි පොඩි කොටස් ටික එකතු වෙලා අපි ඇස ඉදිරියට එනකොට ඒ ආකාසයේ මේ නිර්මාණය වෙච්ච රූපය, එතකොට අපේ කෙලෙස් ඇති වෙන මතු වෙන ගතියක් ඇති වෙනවා. ඉතින් ඒකට ප්‍රහාරයක් දෙන්න, එහෙමත් නැත්නම් ඒ ඇති වෙන කෙලෙස් ඇති වෙන්නේ මෙන්න මේවා තියෙන තැනකයි මේ කෙලෙස් ඇති වෙන්නේ කියන හැඟීම දෙන්න තමයි මේ විදිහට මේක කොටස් වලට වෙන් කර කර බලන්න කියලා කියන්නේ. එතකොට එතෙන්දී මූලික වශයෙන්ම කොටස් 32ක් මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා. ඒ තමයි පාලිකෝ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු වච්චි අතිමිච්ඡම් වක්ඛං හදයන් යකනං විහසං කිලෝමකං පප්පාසං උදරියං කරිසං මත්තලුංගං ඊළඟ ඡේදෝ මේදෝ ආදි වශයෙන් යනවා. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේක කඩනවා. කෙස් කියලා කොටසක් තියෙනවා මේ ශරීරයේ. ඊළඟට ලොම් කියලා කොටසක් තියෙනවා. නහක නියපොතු කියලා කොටසක් තියෙනවා. දත් කියලා කොටසක් තියෙනවා. හම කියලා කොටසක් තියෙනවා. මස් කියලා කොටසක් තියෙනවා. නහරවල් කියලා කොටසක් තියෙනවා. මන්සන් නහරු අත්ති. ඇට ඇට තියෙනවා. ඇට කෝටු අස්ති. ඊට පස්සේ ඇට මිදුළු තියෙනවා. ඊට පස්සේ වකුගඩු හදේ ඔය වගේ අර අපි කියන්නේ පෙනහළු ආදි වශයෙන් මේ තියෙන කොටස් ටික වෙන වෙනම මෙන්න මේ ආකාරයෙන් තියෙනවා කියලා අපි දැනගන්නවා. දැනගන්නවා කියන්නේ මානසිකාරයක් කරනවා. මට මේ රූපේ කියලා තියෙන හම්බෙන්න තැනදි මෙන්න මේවා තියෙනවා. එතකොට ඒ පළවෙනි 20 ගත්තාම මත්තුලුංගම් කියන්නේ මොලේ මස. ඒ දක්වාම පඨවි ධාතුව අධික වෙච්ච කොටස් 20ක් වෙන්නව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ හැදිලා තියෙනවා මේ ශරීරේ. ඊළඟට පෙන්නනවා ආපෝ ධාතුව. අපි කියන්නේ වැගිරෙන ගලන ගතිය ආබන්දන ලක්ෂණයෙන් යුක්තව තියෙන කොටස් 12ක් පෙන්නනවා. පිටස් පෙන්නනවා. සෙම පෙන්නනවා. පිටං සෙම්හං පිටං සෙම්හං ඊළඟට ලේ පෙන්නනවා. ඔය ආකාරයෙන් පෙන්නලා මූත්‍රා දක්වා ඒ ගලාගෙන යන කොටස් ටික පෙන්නනවා. පෙන්ලා කියන මෙන්න මේ වගේ හදලා තියෙන්නේ. දැන් අර පඨවි කොටසට ගත්තාම එතන අසුචි පෙන්නනවා. නොදිරු ආහාර පෙන්නනවා. දිරපු ආහාර පෙන්නනවා. බඩවැල්. කුඩා බඩවැල්. මහා බඩවැල්. ඒක කොම් පෙන්නනවා. එතකොට දැන් බලන්න අපිට මේ අර ස්පෑපාර්ට්ස් ටික පෙන්නවා වගේ දැන් කය කියලා තියෙන හැදිලා තියෙන තැන මෙන්න මේ කොටස් ටික බලන්න කියනවා. මේව ගතියුත්තක් කියනවාද? දැන් කාගේ හරි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා හිතන කෙනෙක්ගේ බඩවල් කැල්ලක් දුන්නොත් සාක්කුවේ දාගෙන අරන් ඇවිල්ලා ගෙදර තියාගෙන ඒක දිහා බල බල ඉන්නවද? නෑ. ඒ වගේම අසුචි. අපි හොඳයි ලස්සනයි කියලා කියන අපේ ශරීරය තුළ කොච්චර අසුචි තියෙනවද? ඒ වගේම බාහිර ශරීරය තුළ කොච්චර අසුචි තියෙනවද? ඉතින් මේ කය හැදිලා තියෙන මේ විදිහ බලනකොට මෙතන තේරෙනවා මෙතන ඇත්තටම පිළිකුලක් නෙවෙයි මේ කියන්නේ. මෙතන කියන්නේ පිළිකුලක් නෙවෙයි. මෙතන කියන්නේ අසුභයක්. මේ සුභයි කියලා ගන්න තැන සුභගතියක් නෑ නේද කියන එකයි මෙතන කියන්නේ. ඒක නිසා මේ ජීවිතයේ කිරේ කලකිරීමක් එහෙම එකක් නෙවෙයි. මෙතන සත්‍ය හැටියට දැකීමක් තමයි කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේක ගැන යම් කිසි විදිහකට නිබ්බිදාව කියන ඒ මේ ඥානයේ සමග එන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේක දැක්ක ගමන් අර අසුචි ගොඩක් දැක්කා වගේ කියන හැඟීමෙන් පිළිකුල් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක ඇත්තටම මෙන්න මේ කොටස් 22කින් හැදිලා තියෙන ශරීරයේ කොටස් 22ක් හැටියට අපි බලනවා. ඒ බලනකොට අපේ තියෙන අර රළු කෙලෙස් ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි මූලික වශයෙන්ම මේ අසුභ භාවනාවෙන් කෙරෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක කවුරු නොදන්න දෙයක් නෙවෙයි. අපි මේ කෙටි මතක් කිරීමක් කරේ. මම මේ කර්ම 32වත් සම්පූර්ණයෙන් එක දිගට කිව්වේ නැහැ. මගේ ඉදිරි 20ක් තිබුණ නැති නිසා මතක් වූ ප්‍රමාණයෙන් තමයි කිව්වේ. ඉතින් මං කැමතියි මං හිතන හුඟක් අය අසුභ භාවනාව යම් යම් ආකාරයකින් වඩලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් ඒකේ තියෙන ඒ කියන්නේ සමහරවිට ඒක වෙන වෙන ආකාර වලින් බලන්න පුළුවන්. කොයි විදිහටද අපි මේක බලන්න ඕනේ, ඇයි බලන්න කියන තේරුමත් එක්ක සාකච්ඡාවට එළඹෙමු. හතයි අපි ඇත්තටම ඒ කොටසත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතෙන්දී මට ඇත්තටම දැන් හම්බුණා ඒ අර බැලිය යුතු කොටස් 32ම. ඒක තමයි කියන්නේ මේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදේ වස්තුව. ඊළඟට දලබුව කියලා කියනවා. දලබුව කියලා කියන්නේ අර ඩයෆ්‍රම් එක හැටියට තමයි මම දැනගෙන තියෙන්නේ. දලබුව. ඊළඟට කිලෝමකම් කියලා කියන්නේ අක්කමිච්ච හදයන් ජකනම් කිලෝමකම් පිහකම් පස්පාසම් කියනවා. පිහකම් කියලා කියන්නේ අර සමාන ජන්තමත් මේ කිය කිලෝමකම් කියන්නේ ඩයෆ්‍රම්. කිලෝමකම් කියන්නේ ඩයෆ්‍රම් එක නේද? එතකොට පිහකම් කියන්නේ අර ස්ප්ලීන් කියන එක නේද? පිහකම් කියන්නේ දැන් ඔය පැන්ක්‍රියස්. පැන්ක්‍රියස් එක. හරි. මේ එතකොට ඊළඟට තියෙනවා පිහකම් පප්පාසම්. පප්පාසම් කියලා කියන්නේ හුස්ම ගන්න මේ පෙනහළු. එතකොට අන්තං කියලා කියන්නේ බඩවැල් නේද? බඩවැල් අන්තං. අන්ත ගුණං කියලා කියන්නේ මහ බඩවැල්ද? අන්තං අන්ත ගුණං කියලා කියනවා නේද? ඒ කියන්නේ දැන්ත මහත්මයා අන්තං කියන්නේ කියන්නේ ලොකු බඩවැල අන්ත ගුණං කියන්නේ කොඩි එක. කොඩා බඩ නේද? උදරියං කියලා කියන්නේ එතන නොපැසුණු ආහාර කියනවා. කරීසං කියන්නේ පැසුණු ආහාර කියලා කියනවා. කියන්නේ නොපැසුණු ආහාර කියන්නේ ආමාශයට ගිහිල්ලා ඒක පැසවපු නැති ආහාර තමයි උදරියං කියලා කියන්නේ. කරීසං කියන්නේ පැසවූ ආහාර. ඒ කියන්නේ අසුචි මට්ටමට අපි කතා කරන කොටස කරීසං කියලා දැනගෙන තියෙනවා. මස්තලුංගං කියලා කියන්නේ මේ මොලේ ඒ තියෙන මොළ මස කියලා කියනවා. එතකොට ඊළඟට පිත්ත තෙම පුබ්බ කියලා කියන්නේ ඇත්තටම මේ පිත්ත තෙම සැරව. පුබ්බ කියලා කියන්නේ සැරව. ලෝහිත කියලා තියෙන්නේ අපි දන්නවා ලේ. තේද කියලා කියන්නේ දාදියනේ. මේද කියලා කියන්නේ මේද තෙල. අස්සු කියලා කියන්නේ කඳුළු. වසා කියලා කියන්නේ වුරුණු තෙල් කියනවා. ඒක උඟක් වෙලට මම අහලා තිනවා. ඔය දැන් ඔය කනේ වගේ සාමාන්‍ය ඔය තෙල් ගතියක් ඇති වෙනා නම් ඒක කියලා මම හිතන්නේ ඒකටත් වෙන අදහසක් තියෙනවා කියන්න. වසා කෙලෝ කෙල. සිංගානික කියන්නේ හොටු. ලසිකා කියලා කියන්නේ සඳ මිදුළු කියනවා. සඳ මිදුළු කියන එක මම දැනට දැනගෙන තියෙන්නේ මේ ඔය ඇට ගත්තාම ඇට වටේ තියෙන නිකන් වතුර වගේ ගැසියක් කියලා තමයි දැනගෙන තියෙන්නේ. ඒකටත් වෙන කවුරු හරි මේ හර්ෂයක් තියෙනවා නම් කියන්න මම දැනට දැනගෙන තියෙන්නේ මේ විදියටයි. මුත්තන්ති කියලා කියන්නේ මුත්‍රා. ඉතින් ඔන්න ඒ ටික හැටියට බලන්න කියලා කියනවා මේ ශරීරය කියන එක. එතකොට කෙනෙකුට මේ ඔක්කොම නැටත් එක දෙයක් ගැන වැඩි වෙලාවක් මනස පවත් ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න ඕනේ තමන්ගේ චරිතයට තමන්ට මොනවද වැඩිපුරම තමන්ගේ දැන් සමහරලාට දැන් දලඹුව කියන ඒවා වකුගඩු කියන ඒවා කෙනෙකුට ඇත්තටම ගැන ආසාවක් ඇල්මක් ඇති වෙන්නේ නැහැ. මොකක් කරලා දැන් මගේ චරිතය ගත්තොත් මං කෙනෙකුගේ කෙස් දකිනවා. මට බාහිරින් පේන දේවල් ටික තමයි මට කෙලෙස් ඇති කරන්න කියන හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ කෙස් වලට සමහරට කොණ්ඩේ ලස්සනයි කියලා ගත්තොත් කෙස් වලට ඕන බැඳීමක් ඇති වෙනවා. ඊළඟට ලොම් කියලා ගත්තොත් අපි හිතුවොත් ඇහි බෑම. එහෙම නැත්නම් පුරුෂයෙක් ගැන රැවුල ඔගේ ගස්තුත් ඒවට යම් කිසි විදිහක ලස්සනයි හොඳයි කියලා හැඟීමක් අභිනන්දනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට නකා කියන්නේ නියපොතු. දැන් ගැහෙන කෙනෙක් ගැන නියපොතු ලස්සනට වවල ඒකේ පාට ගාලා ඒ වගේ කියනවා සමහරට ඒක ලස්සනයි කියලා ඔන්න ඒ විදිහට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. දන්ත දත් ලස්සනයි කියලා ඒකට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මේ කැමැත්තක් ඇති වෙනවා කියලා කියන්නේ අපේ තියෙනවා මේ සංගේ දේවල් කියන්නේ බාහිර රූප සහ අභ්‍යන්තර තමන්ගේම රූප අපි ගිහලා කණ්ණාඩියෙන් බලනවානේ. කණ්ණාඩියෙන් බලලානේ අපි හැඩවෙන්නේ. එතකොට අපේ තියෙනවා සාපේක්ෂතාවය. අපි යමකට සාපේක්ෂව තමයි ඉතයි කියලා හැම වෙලාවෙම දේවල් බාරගන්නේ. එතකොට මේ සාපේක්ෂතාවය නිසා තමයි අපි මේ දේ හොඳයි මේ විදිහට තිබ්බත් හොඳයි කියන එක හිතන්නේ. ඉතින් ඒකත් හිතේ තියාගන්න වටින දෙයක්. ඊළඟට අපි කිව්වා කෙස් ලොම් නියදත් සම සමේ පැහැය වෙන්න පුළුවන්. සමේ සිනිඳු ගතිය රළු ගතිය වගේ දේවල් රළු අඩු ගතිය වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ඒවට ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් මේ නිසා මට පෞද්ගලිකවම තේරිච්ච දෙයක් තමයි මම අනිත් අයගේ අදහස් ඇත්තන බලාපොරොත්තු වෙනවා. මොකද ඒකත් මටත් උපකාර වෙයි. ඔන්න ඔය ටිකින් තමයි මූලිකවම මම හිතන්නේ අපි මේ රූපේ කියන එකට බැඳෙන්න කියලා හිතනවා. පේන දෙයටනේ අපි බැඳෙන්නේ. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන්, කම්පයර් කරන්න පුළුවන්, සසඳන්න පුළුවන් ඔන්න ඔය ටික. ඇතුළේ තියෙන හෘදේ වස්තු කොහොමද තියෙනවද කියලා අපිට සසඳන්න බෑ. මෙයාගේ හෘදේ වස්තුවට වඩා අරයාගේ හෘදේ වස්තුව ලස්සනයි කියලා හිතන්න බෑ. ඒක නිසා මටන මූලිකවම හිතන දේ තමයි ඔන්න ඔය පහ ගැන මම මානසිකාරකෝන් මට හිතනවා ඒ ටිකම ඇති රූපේ පිළිබඳව තියෙන කෙලෙස් අඩු කරගන්න මේ කෙලෙස් හැදෙන්නේ මේ ටිකයි කියලා. හැබැයි මේ කෙලෙස් හැදෙන ටික තනියම නෙවෙයි යන්නේ. ඔන්න ඔතනයි මං හිතන්නේ තවදුරටත් අපිට ඇතුළට බැහැ ගන්න තියෙන තරම්. දැන් අපිට කෙලෙස් ඇති කරන්නේ ඔය පහ. හැබැයි ඔය පහ තනියම එන්නේ නැහැ. ඔය පහ එන්නේ ඔය හෘදය, වකුගඩු, බඩවැල්, අසුචි ඔය ටික අරන් එන්නේ. අන්න ඒ නුවණට යනකොට තමයි අපිට තේරෙන්නේ එහෙනම් මෙතන මේ බාහිරින් මේ පහ දැක්කට මේකේ ඇතුළ මේක නේද? සත්‍ය වශයෙන් මේක ඇතුළේ මේ ජීවලු තියෙනව නේද කියන හැඟීම ආවම තේරෙනවා. මේ කොයි තරම් පිටත මේ විදිහට අපි හිත අපේ හිතට මේ රාගය ඇති කරන්න ආසාව ඇති කරන්න මේ මේ දේවල් අපේ ඉදිරියට ආවට ඒ ටිකත් එක්කම අර විදිහේ කොටසකුත් මෙතන තියෙනවා කියන ඒ දැනුමට එනකොට තේරෙනවා මේ බාහිරින් තියෙන දේට රැවටෙන එකේ තේරුමක් නැහැ කියලා. ප්‍රති ඔය විදිහට මට හිතෙන්නේ අපේ රාගය නැත්නම් ලෝභය කියන එක අඩු කරගන්න මේ භාවනාව ඉවහල් වෙන්නේ කියලා. ඉතින් මම කැමති අනිත් කල්යන මිත්‍රින්ගම අදහස් දැනගන්න. අපිට මෙතන ඉන්නවා මම හිතන්නේ ශාන්ති මහත්මිය සම්බන්ධ වෙනවා කියලා හිතන දබත් මහත්මිය. අපි එතුමීටත් යමුලා අදහසක් ගන්න බලමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැම දිනටම. නැත්නම් හොඳ අදහස් අහන්න ලැබුණා. ජයන්ත මහත්මිය කියපේම ගොඩක් අර විස්තර කරේ අසුභ භාවනාව ගැන ගොඩක් කලින් උත්හල තිබුණු නිසා ටිකක් පැහැදිලිම තවත් වැඩි වුණා කියලා මට හිතෙනවා. ඇත්තටම ඉතින් මේ අර බුදුහාමුදුරුව අර මාගන්දියව දැක්කහ මාගන්දියගේ රූපය ගැන කතා කරනකොට කිව්වේ මේ පයට පෑගෙන දූවිල්ලකටම ගණන් ගන්න නැහැ වගේ කියලා. ඉතින් ඒ කියන්නේ අසුබ විදිහට තේනේ දකින නිසා අසුචිපිරිච්ච මල්ලක් දෙපැත්තෙන් බැඳලා වගේ තමයි කියලා අපේ ජීවිතේ මේ උපමා කරන්නේ කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ දවසක් මම දැක ටීවී එකේ මේ දැන් ටික කාලයකට ඉස්සෙල්ලා කෙනෙක්ගේ බඩේ ඔපරේෂන් එකක් ඒක දැක්කහම මට එතන ඉතින් ඇත්තටම අපි කරපින්නේ මේ වගේ දේවල් නේද අපි මේ ශරීරයේ තියෙන මහලු කොට හිතාගෙන හිතයට මේ තරම් අසුබ විදියට මේ දකින්න ඕනි කියලා මට හිතුණා. ඒ කියන්නේ දැන් අපේ හිතම තමයි අපි ඔය හැම දෙයක් කරහිම හිත විමු කරාම සුභ විදියටයි අසුභ විදියටයි ගන්න. ඒකින්ද මම හිතන්නේ හොඳ සිහියෙන් ඉන්නවා නම් අපිට ඉතින් ඒ දේවල් ගැන මනා මෙතනීමක් ඇති වෙනවා කියලා මට හිතෙනවා. මම කියපු දේවල් වල වැරද්දක් වෙනවා නම් ඉංග්‍රීසි කරන්ද තිරුවන් සරණයි හැම දිනටම. දරුවත් මහත්මයා මම ඔබතුමාට යමු වෙනද? සමෙන් ටික ඇති. හොඳයි තිරුවන් සරණයි මුම්පින් ගෙන් දවස්ටෝ අසුබය ගැන ඔබතුමාට කිව්වා සමන්ට එකක් ගෝචර වෙන එකක් තිබුණොත් ඒ අරගෙන පුළුවන් කරන්න කියලා. සාමාන්‍ය මම අසුබ භාවනාව වඩන අවස්ථාවල බහුල වඩපු කාලවල එහෙම කළේ මේ අවසානයේ කිව්වා වූ පැසුණු ආහාර කොටස බොහෝ අය ප්‍රසන්න දෙයක් හැටියට දකින්න දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි ශරීරයෙන් ඉවත් කරන ඒ ආහාර කොටස පැසුණු ආහාර අසුචි කියලා අපි සාමාන්‍යයෙන් වචනෙන් කියන දේ අපි කවුරුත් දකින්න කැමති නැහැ. ආයතනයක් හිතට ගත්තොත් එීම ඇහින් දකින්න කැමති දෙයක් නෙමෙයි ඒක නේද? ඒ වගේම ඒක නැහැට කියලා සුවඳ ලබන්නත් කැමති දෙයක්ුත් නෙමෙයි. ඔයගෙම තමයි මේ කොටි කොටි නනම් ඔය මේ ඔයගෙන කතා කරන්නත් කිමිදි නෑනේ. කන බොන දෙන කිම කතා කරුතෝ කතා ගන්නපා කියලා කියයි. වෙන කෙනෙක් නම් ස්වභාවකදී කතා කරන දෙයක් නෙමෙයි. මේ වගේ තැනදී කතා කරුත් මිසක්. ඉතින් කතා කරන්න කැමති දෙයක්ුත් නෙමෙයි. කණින් අහන්න කැමතිත් නෑ. පොඩ්ඩක් ඇඟිල්ල ගාලා කටිය දා ගන්න කැමතිත් නෑ. ඇඟිල්ල ගා ගන්නම කැමතිත් නෑ. ස්පර්ශයක් කරන ගමන් කය ස්පර්ශයක් ගන්නත් කැමති නෑ. නමුත් කටට දාගන්න කොහොමද කැමති නැහැ. ඒ විදිහට මේ ආයතන පහෙන්ම ගන්න අකමැති දෙයක් තමයි මේ ශරීරෙන් තමන්ගේ ශරීරෙන් පිටත් වෙච්ච ඒ දේ. ඒකට සුචියක් නැහැ කියන අර්ථයෙන් තමයි අසුචි කියලා කියන්නේ. සුචි නැහැ ඒවා. ප්‍රේමනාපයක් නැහැ. සුචියක් නැති දේවා. ඒතකොට මේ සුචි නැති දේ මගේ තුල හැම මොහොතෙම තියෙනවා. හැම මොහොතෙම තියෙනවා. ඒක ප්‍රමාණය වැඩි වුණාම ඉවත් වෙනවා. හැම මොහොතෙම තියෙන දෙයක්. මැස්සෙක්වත් වහන්නේ නැති කැමති මැස්ස තමයි වහන්නේ නේද? ඒ වගේ තැනක් විරුද්ධව තිබුණොත් ඉතින් එහෙම තැනක්. ඉතින් ඒ දේ මට මාතුල පමණක් නෙවෙයි ඉන්නව සියලුම අය කෙරෙහි අය ගැන අය සියලුම දෙනා ළඟ තියෙනවා මේක. මේ දේවල් මම ඉතාම අගය කරන කෙනෙක් ඉන්නවා නම් ලස්සනයි කියලා හොඳයි කියලා අසුරම ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නවා නම් එයා ගවත් ඒ දේ තියෙනවා. බොහොම ආශාවෙන් හොඳයි නරඹන නිලියක් ඉන්නවා නම් එහා ගාවක් තියෙනවා. මානලි පොන්සේරා වගේ පිට්ටා යාලි පයිෂා දරයි විමාගේ අලුත් නිලියක් නාවේ කවුරු වුණත් එහිම තමයි. ඉතින් හැමෝම ගාවමත් උක තියෙනවා. එතකොට ඉතින් ඒ පටන් අරගත්තම මම ඊට පස්සේ මම ඉස්ලාම් මාතුලයි හිතන්නේ. ඊට පස්සේ ඒ අසුචි වලින් එහෙම ඉගෙන මෙනෙහි කරලා ටිකක් වෙලා ස්කෑන් වෙලා ඉන්නවා. ඉතින් එතන ඉඳලා ඒක මම සුබදයක් නෙමෙයි කියන දේ හිතට ධාරණය කරගෙන ඊට පස්සේ මේ අසුචි බවට පත් උනේ ඊට කලින් අපි කතා කරන නොපිසුණු ආහාර ඉනොපිසුණු ආහාර කොටස තියන්නේ අර අසුචි වල තිබිච්ච ලක්ෂණයම තිබිච්ච දේවල්මනේ. අසුචි බවට පත් වෙනකොට ඒකේ හැඩයේ ස්වරූපේ වෙනස් වුණාට අර කලින් තිබිච්ච ගුණාංගමයි ලක්ෂණමයි ඒකේ තිබුණේ. ඒ තිබිච්ච ඒ දේවල්ම තමයි මේ ශරීරයේ අනිත් කොටස් සියල්ලටම ගිහිල්ලා තියෙන්නේ. ඒ ආහාරයෙන් වැඩිච්ච ශරීරයක් තියෙන්නේ. ඒකද ඒ ආහාරයට ගියේ මේ ඕජාව මේ ශරීරයෙන් ඒ ආහාර අර අසුචි වල තිබිච්ච අසුචි බවටපත් වෙච්ච දේ තිබිච්ච දෙයම තමයි ගියේ. එහෙමනම් මේ අර අසුචි බව මේ මුළු ශරීරේ පුරාටම ගිහිල්ලා තියෙනවා. එනම් මේ ශරීරේ පුරාම තියෙන අසුචි බවක්. එහෙම නේද මේ ගන්ධවල සිට දකින්නේ. එහෙම නේද අපිට මේ ශරීරවල වල ගන්ධවල දැනෙන්නේ. මේ අසුචි බවනේ එන්නේ. දහදි දදා එන්නේ අර ආහාරයෙන් එන ගඳමනේ එන්නේ වෙනස් විදිහකට. කට ඇරියම ගඳයිනේ. එන්නේ ඒවනේ. බොහෝ ලස්සන නළුලියන් සමග කතා බහ කරලා තියෙන අවස්ථා තියෙනවා අපිට. එහෙම ඉතින් අනේ හරි ලස්සනයි ළඟට ගියාම ගඳයි. එහෙම තියෙනවා. ඉතින් මේ ඒක සුදුලගෙන වෙන දෝෂණයක් වෙන්නේ. ඕක තමයි ස්වභාවය. මංගා කොච්චර ගන්න. ඉතින් මේ තමන් ගැන බලන්න ඉස්සෙල්ලාම අනුන් ගැන නෙමෙයි බලන්න ඕනේ. හොඳටම තමන් ගැන. තමන්ගේ සිරුරේ ගැනම බල්ලා ඕක මේ ගානක් වනවසෙත තමාට මේක තීරණා මේක අසුභයක් මේ තියෙන්නේ. සුභයක් හිතට ගන්න බෑ නෑ කියලා යන්ත මන්ති කිව්වාගේ ඒ අසුභ සංඥාව අසුභ සංඥාවම එතන තමයි. නැත්තම් පස්සේ මේ මාගේම ඩුප්ලිකේට් එකක් තමයි මේ ඉස්සලා තියෙන්නේ වෙනත් කෙනෙක් කියලා. කිසිම වෙනසක් නැහැ. ඉතින් එතනත් එහෙමයි කියන දේ අර තමා දැකීම නිසා බාහිරව තියෙන දේ දකින්න පුළුවන්. මොකද නැත්නම් බාහිරදී මට දකින්න විදියක් නැහැ නේ. මට ඇතුළු පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ මේකට එහා යන්න ඕන දේවල් තව ගොඩක් තිබුණා වුණාට මේක වෙන්නේ කොහොමද? මේ හිතෙන් හදාගත්ත දෙයක් නේද? අපි බාවිදම් මේ කතා කරන මේක අනාරම්මනයි නේද රූපේ? ඒව මේව මුකුත් යන්න නරකයි මේ භාවනාවේදී. මේ භාවනාවේදී කරන්න ඕනේ මේ අර්මාර්ථය මොකද්ද? සුභයයි ගන්නා ගතියක් අපේ තියෙන නිසා නේ මේක කරන්නේ. තියෙනවා අපිට. ඒක නේ කලින් කතා කරේ. මම කේල් කොලේට ඇවිල්ලා නෑ. හරියට. ඒ නිසා තියෙනවා. ඒ නිසා ඒක නැති කර ගන්න තමයි හදන්නේ. තියෙනවනම් පොඩ්ඩක් හරි. පොඩ්ඩක් ඇති වෙනවා. ඒ නිසා අනිත්‍යවල මොකුත් හිතන්න දෙයක් නෑ. ප්‍රතිපල ගැන හිතන්න දෙයක් නෑ. ඔබට තව අභිධර්මයට ගිහිල්ලා තවත් වැඩිපුර දේවල් හිතන්න දෙයක් නෑ. හේතුුනේ කොහොමද කියලා. ඒවා හේතුඵල හැටියට වෙයි. මේක හොඳටම වෙනකොට ඊගාව ස්ටෙප් එකට තල් වෙලා යයි. ඉතින් මෙතෙන්දි කල යුතු වන්නේ අර දෙමයි දැකීමම. මේක පුළුවන්තරම් දැකීමම තියෙන්නේ නිරන්තරව. අදත් දකින්න, හවසටත් දකින්න, නැටත් දකින්න, හෙටත් ඒකම දකින්න. ඊට පස්සේ ඇවිදිනකොටත් ඒක බබළු එකස කරනකොට ඇවිදිනකොට ඉස්සරහට ඉන්නෙත් ඒ වගේ දෙයක් කියලා එකපාරට මනසට එයි. ඒකත් ඒතර වෙනද හවාගෙන ගිය ගතිය යන්නේ නැති වෙනවා ඒකට. එතකොට මේ ඒ තමන්ගේ ඉන්ද්‍රියසන් වලත් ඉබේම ඇති වෙනවා. ඒ වගේ ඒවා හේතුඵල දේවල්. ඒවගෙන ඒවා කරන්න යනෝනේ කළ යුත්තේ නම් එපොමයි. අපි කළ හැක්කේසා කළ යුත්තේ බැලිමම තමයි. අර විදිහට මෙහෙ කිරීම බැලිම ඒක කර කර ඉන්න විතරමයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හේතුඵල. ඒක ඵල හැටියට වෙයි. මේ විදිහට තමයි මම කල්පනා කරන්නේ. දැන් තවත් අපි තවත් කෙනෙකුට දෙන්නකට යොමු වෙලා බලමු. අපි චුපුලුවන් කතා කරන්න මම හිතන්නේ දිරු මහත්තයා යොමු වෙමු. දිරු මහත්තයාට හොඳව බුද තින් බා පේනවා මේ ওই භාවනා පිළිබඳ දෙලුම. දෙලුම් සරණයි මම මේ සාමාන්‍ය මේ භාවනාව දවස ගානේ කරනවා. ඉතින් මම හිතන්නේ අපි ඒක වැදගත්. ඒ කියන්නේ කතා කරනවා වගේම මේවා කරන එක ඉතා වැදගත්. ඉතින් කරන එකේ එන ප්‍රතිඵල කොහොමවත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕන කොච්චරක් අපි මේක කරලා තියෙනවද, උත්සාහ කරලා තියෙනවද, මේකින් එන ප්‍රතිඵල දැකලා තියෙනවද කියලා. ඒක එතකොට ඒ සමහරවිට අපි අපිට අහලා තියෙන වල ඩිටියක් වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහරවිට දැන් අපිට හිතන මේ ගොඩක් මේ අසුභ භාවනාව දැන් මේක කරනකොට සම්පූර්ණයෙන් ඒ තියෙන ඇලීම අඩු වෙනවා කියලා ශරීරවලට මම දැකලා තින්නේ හැම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් වශයෙන් මම දැකලා තින්නේ ගොඩක් වෙලාවට අපි ඇලෙන්නේ ශරීරෙටම නෙවෙයි, ශරීරවලටම නෙවෙයි, ඒකින් එන අර දැනීම වලට, ෆීලින් එකට, වේදනාවට තමයි ඇල්ල දින්නේ. ඉතින් එහෙම වුණාම අර කරක ශරීරයක් නැහැ, ඒ වුණාට රූපයක් ආවත් එතකොටත් ඒකට ඇල්ලනවා. ඒව තමයි භාවනාවේදී වෙන්නේ. ඉතින් ඒවත් කරන් බලන්න වෙනවා. හැබැයි ඉතින් අසුභ භාවනාව එකක් තමයි ඉතින් අර අපිට තියෙන්නේ මේ මරණයට දින බය අඩු වෙනවා අසුභ භාවනාව කරනකොට. ඒක එක මරණ ලැබෙන්න ප්‍රයෝජනයක්. ඒ කියන්නේ අපිට මේක දැන් මේ මුළු ශරීරය කොච්චර වුණත් අපිට සාමාන්‍ය හොඳ සුවපහසු වෙලාවක හොඳට වාඩි වෙලා ඉන්නකොට මේක කියන්නේ එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අවදානම් තැනකදී, එහෙම නැත්නම් ටිකක් බය වෙන තැනකදී, කෙනෙකුට අපිටම මක්කරි කරන්න හදන තැන වෙලාවකදී ඉතනස් බයක් හිතට ආවොත්, ඒ වගේ වෙලාවක ද්වේෂය, ඔය ද්වේෂයත් එක තමයි බයන්නේ. ලාට තමයි තීතනවන මම මොකටද මේ බය වෙන්නේ, කොතනටද මේක සම්බන්ධ වෙන්නේ කියලා. අන්න ඒ වගේ වෙලාවල තමයි මේක ශරීරයට ගොඩක් සම්බන්ධ වෙන්නේ. ඒ වගේ වෙලාවක තීතනවන එතකොට මම දැන් අර භාවනාව කරනකොට මේක කෑලි වශයෙන් දැක්කනෙ විතර තියෙනවා. එතකොට එහෙම වුණාම ඇත්තටම අර මේ මේක එතකොට ඒකට තියෙන සම්බන්ධය, ඒකට තියෙන ඇලීම අඩු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවලදී ඉතින් මරණයදී වුණත් මම හිතන්නේ සෑහෙන උපකාරී වෙන්න පුළුවන් මේ වගේ භාවනා වඩලා තියෙන එක කියලා හිතනවා එකක්. අනිත් පැත්තෙන් සුභ භාවනාව ඇත්තටම ඒ වගේව ඉතින් මේ සාමාන්‍යව ධම්ම ජීවහම් දරගෙන කියන්නේ ඉතින් හැට පැන්නාම හැමෝටම අසුභය තමයි තේින්නේ කියලා. ඉතින් ඒ නැතත් දැන් සාමාන්‍ය මම වඩනකොට නම් මම ආරෝහණ අවරෝහණ වශයෙන් තමයි වඩන්නේ. 32ම කරගෙන ගිහලා අනිත් පැත්තටත් මේක නම් නඩි 10ක් 15ක් කරනකොට අපිට පුළුවන් ඒ කියන්නේ එකක් මතක් කරලා ඊළඟ එකට වෙලාව ගන්න ටික ටික පිච් එක වැඩි කරනවා. මුලින්ම දැන් අකේශාලෝම ඒ වගේ කියගෙන ගිහින් ඊට පස්සේ ටිකක් එක වැඩි කරනවා. එතකොට ඒක ඇත්තටම ටිකක් හිත ඔය වෙන වෙන සිතුවිලි වලින් අඩු වෙන්න උදව් වෙන්න පුළුවන්. ඉතින් ඒකල මටත් එහෙම ප්‍රයෝජන වෙලක් තියෙනවා ගොඩක්. ඒක නිකන් අර අපි ඒක නම් ගොඩක් වෙලාවට කරන ඔය ඉතින් වෙන වෙන ක්‍රමවලුත් ඉතින් ඒක අසුභ භාවනාවක්. ඒකටම යොදා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි ඔය කේශා වගේ වා කියනකොට ඒවා ඉතින් තවදුරටත් එහාට හිතන්න පුළුවන්. දැන් මේ කේශා ගැන පටවිය පොතේ ජෝවයි වශයෙන් බලන්න පුළුවන්. ඒතර මේ කේස් නම් මේ පටවි නම් මේ එළියෙත් තියෙන දැන් මගේ මේ මහ පොළවේ තියෙන එකම නම් ඉතින් මට මගේ මේ පොළවයි අතර වෙනසක් නැහැනේ. එතකොට කවුරු මොනවා කරත්, කිව්වත්, දැන්නත්, යහුවත්, අපහාස කරත්, අසාධාරණකම් කරත් විශේෂයෙන්ම මොකද තමයි වෙන්නේ මේ මානයත් එක්ක ගොඩක් වෙලාවට හුස්විල මේ අසාධාරණේ ලෝකෙ තියෙන අසාධාරණේ පෙන්වන්න බැරි ගතියක් දැන් ඔන්න ඔය වගේ ඒවා. ඒකෝට මේවා ගැන වැඩක් නැහැනේ. මහ පොළොව කොච්චර කෙල ගැහුවත් බුල්ඩෝසර් කරත් ගණන් ගන්න නැත්නම් ඒවා මම මොකටද එකම දේ නම් මෙතන තියෙන්නේ මේක ගණන් ගන්න අවශ්‍ය නැහැ කියන ඒ වගේ ක්වොලිටිස් ගුණ වැඩි කර ගන්නත් උදව් වෙනවා. ඒ විදිහට එක එක පටවිය ආපෝ තේජෝ වශයෙන් බලන්න ගත්තාම ඉතින් ඔය වගේ අපි තමයි හිතලා අපිට ස්වාමීන් වහන්සේලා විශාල වශයෙන් මේවා විස්තර කරලා තියෙනවා. මේ කරන විදි මේ සාමාන්‍ය සිසිලස ටික බැලුවත් ඇති කොච්චර තියනවද කියලා. ඉතින් අපි මේක කරන්නම වෙනවා වාඩි වෙලා නැත්තම් ඉතින් වැඩක් නැහැ. පෙරවන් සරණයි. ඇත්තටම ඒ ආකාරයමුත් බලන්න පුළුවන්. දැන් මෙතනදී අපි මුගක් වෙලාවට බලන්නේ ඇත්තම රාගයේ කියන එකට තමයි අපේ රාගයේ තමයි ඉෂුව එක තියෙන්නේ. අපේ ඒ රාගයට ඉෂුව එක තියෙනවා නම් ඒ කියන්නේ ඒක නම් අපිට තියෙන ප්‍රශ්නේ මේ අසුභ භාවනාවෙන් සිදුවෙන්න අවශ්‍ය වෙන්නේ මේකයි. එතකොට අර දිලොක් මහත්මයා කියපු අනිත් කරුණු වලටත් ඇත්තටම මේකෙන් යන්න පුළුවන්. නමුත් එතෙන්දී වෙනම කමටහනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ආදීනව සංඥා වගේ දේවල් චක්‍රෝපසෝතරෝග වශයෙන් ඒ පැත්තක් වෙනමත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා වුණත් ඒවට ගාව ගන්න පුළුවන්. මම මූලික වශයෙන්ම අසුභ සංඥා වඩනකොට රාගය දුරු කරගැනීමේ අර්ථයෙන් තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ කියලා තමයි ධර්මයට වෙනකට බලන්නේ. අපි රත්නක මහත්මයා තියෙනවා, රොෂාන් මහත්මයා ආදී අයත් තියෙනවා. අපි පොඩ්ඩක් දලොත් මහත්මයා එයාට කියන්නලා බලමු නේද? හොඳයි රසික මහත්මයා ඔබතුමාට පුළුවන් පහයකට වෙන්න. කතා කරන්න හොඳයි. අපි රොෂාන් මහත්මයා දිගම වෙනවා. රොෂාන් මහත්මයා ඔබතුමා ටිකක් පරක් වෙලා සම්බන්ධ වුණේ. නමුත් දැන් අවබෝධයක් ඇති අපි මොනවා ගැන කතා කරන්න කියලා ඔතුමාගේ අදහස් දැනගන්න කැමතියි. කෙරුවන් සර්ණයි. කිසිම අඩුපාඩුවක් නැතුව ඒක ළඟට එනවද? හා මේ දැන් ඇහෙනවද? දැන් හොඳයි. දැන් හොඳයි. හා නෑ දැන් ඒ දවස්වල ඉතින් මම කියන්නේ මේ අපිට මේ පේනවා වගේ මේ ශරීරය තුළ පේන කියන්නේ X-ray එහෙම දේවල් නැතුව ඒ තමන්ගේ බුද්ධියෙම ඒක එකක් කිසිම දෙයක් අඩුපාඩුවක් නැතුව මේක මම නම් ඔය මේ මෙඩිසින් පැත්ත ඒ වගේ කරලා නැහැ. නමුත් මන් දන්න විදිහට කිසිම දෙයක් අඩුවක් නැතුව අර වාස්තරය අර ගුණාබල මහබල වෙලේ තියෙනවනේ අර උණු පුච්චේ කියන එක ඒ දේ පවා දැන් මේකේ අවශ්‍ය තාවයන් නැති මේක ඇපෙන්ඩික්ස් වගේ කපලා දාන දෙයක් පවා ඒවා හිතන් දැකලා ඒක කොහොමද මේ මේකේ මේ මේ වගේ ශරීරයක් අපිට මේ මේකේ තියෙන අසුබ බව මේ මේකේ කොහොමද පටවි ආපෝ තේජෝ වායෝ කියන ඒවෙන් මේ මේක තමයි හැදිලා ඊට පස්සේ මේකේ සියතමාල පැහැදිලි කරලා තියෙන විදිය බොහොම මේ අපිට මම නම් දැන් මේ අසුබේ ගැන ඒක කියනකොටම මම අත්‍තරම දුම විදියට මේ ඒ කියන්නේ චර ඒක විශ්ලේෂණය කළා ඒක දැකලා දැන් අපිට අර කියනවා වගේ මේක තුලින්ම මේ සත්‍ය දකින්න පුළුවන්. අර රොහිත සූත්‍රය කියලා කියනවානේ මේ බමයක් පමණ වූ මේකෙන්ම තමයි කියලා. ඉතින් අපිට දැන් මේ කර්ම අසාගෙන ඉන්නකොට මට තේරුණා දැන් මේ සමහරක් ආයත පුළුවන් වෙන්න පුළුවන් මේ කියන ඒ දේම ප්‍රගුණ කළා ඒක තමයි එක්කනේ ඒ කිව්වා වගේම අර අපි දිගින්දිගටම ඔක මේ භාවනාවක් විදියට කරන්න ඕනේ. ඒ වගේම දැන් භාවනාවක් වශයෙන් කරනකොට දැන් අපිට එක දිගට එකම අශුභ භාවනාව වඩන්න දැන් උතන දැන් සමහරක් ලාට මේ මං හිතන්නේ මුලින්ම කියනකොටත් අර කියවුණා සමහරක් ලාට මේ එක එක්කෙනාගේ විදි තියනවා මේ චරිතය අනුව හරි මාක්කරේ වගේ කියලා. නමුත් දැන් සමහරක් ලාට මට හිතෙනවා නම් මේක දැන් තියන මේ ශරීරයේ තියෙන ඒ ටික හරියට 32 හරියටම මේව කරගත්තොත් අපිට ඔය මේ හිත පිළිවෙලකට ඒක කර උඩට පල්ලහට මේ ඒ කරන්න පුළුවන් වගේ භාවනාවක් කියලා දැන් මට අද තේරුණා. ඒ කියන්නේ මොකද එතන මේ හැම දෙයක්ම එකින් එකට දැන් මේ පැහැදිලි කරලා තියෙන නිසා මේක ශරීරය. ඒකට අපිට මේ ශරීරය ගැනම මේ මෙන්න මෙතන මේ මොකද දැන් අපිට ඒක වචනත් ඒව හරියටම දන්නවා නම් මේ ඒ දෙයට හිත පවත්වා ගැනීම ඒකම තමයි තියෙන්නේ. අතරම දැන් අපි සතිය පවත්වා ගන්නනේ අපිට අවශ්‍යතාවය. දැන් ඉතින් ඒක අර ආස්වාස ප්‍රාශ්වාසයෙන් පටන් අරගෙන අපි දැන් මොනවා හරි ප්‍රගුණ කරගත්ත ශක්තියක් තියෙනවා නම් පිටිතුන එතනින් හැට යන්න බොහොම හොඳ භාවනාවක් කියලා මම අත් වශයෙන්ම කියනවා නම් මම ඒක උත්සාහ කළා නෑ. නමුත් මට අද ඒක හිතුණා මේ සෑහෙන හොඳයි කියලා. ඒ වගේම දැන් ටික හරියටම පැහැදිලිව පිළිවෙලට දැනගන්නත් ඒක මේ පුළුවන් තරම් කලින් මම හිතලා පොතක් හරි තියාගෙන ඒක ඉස්සෙල්ලා ප්‍රගුණ කළා පස්සේ තමන්ගේ සිහියෙන් මේ වෙන භාවනාවෙන් සිත පවත්ව ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තෙරුවන් සරණයි. ඒක අද මේ මේ සාකච්ඡාවට ගත්තට බොහොම පිං. තෙරුවන් සරණයි බොහොම පිං. සංජය මහත්මිය පහ සම්බන්ධ වෙන්න සංජය මහත්මිය ඔබතුමීට පුළුවන් එක දෙන්න. තෙරුවන් සරණයි. මට හිතෙන්නේ දැන් අපි ගමු කේස් කියලා. කේස් දැන් අපි හොඳට පීරලා නාලා සුවඳ ගහලා ෂැම්පු කළා එහෙම තිනකොට ප්‍රියයි බලන්න. මොන තදිසිහිවත් අපි හිතන කෑම වේලකදී කෙස් ගහ අපි පිට ගිහිලා ආහාරයක් ගන්න. එතකොට ඒ කෑම වේල කෙස් ගහක් තිබුණයි කියන්නේ. ඇත්තටම ඉතින් අපිට එතකොට මේ අපේ නෙමෙයි කියලා හිතනම දානුගේ කෙස් ගහක් උනත් ඒක දැක්කම අපිට ඒ කෑම මේ අප්‍රියතාවයක් කියන්නේ කන්න ඒ කෙස් ගහක් දැක්කම එහෙම ඇති වෙනව නිකන් අප්‍රියක් වගේ. ඉතින් ඒ වගේ තමයි දැන් මට හිතෙනවා දැන් ලේ වුණත් දරු ප්‍රසූතියකදී සීසේරියන් ප්‍රසූතියකදී හරි මේ දරුවා දැන් මාස 9ක් විතර මව කුසේ ඉඳලා ප්ලේසන්ටා ගත් එක එනකොට ඒ එතනින් ගන්න ලේ දැක්කම ඒ ශරීරය ඇතුලේ මේ තරම් කුණු ගොඩක් අපි තියාගෙන දරුවේ ප්‍රසූතිය කරා නේද කියලා ඒ ලාට ඒ හිතෙනවා. කියන්නේ ඒ වගේ දැන් ඒ එක කාරණාවක් මේ ඒ වගේම කඳුළු කබ දැන් කාගේ හරි S දෙකක් හරි අපේම හරි කබ තියෙනවා නම් අපිටම දන්නවා අපිටම දැජ්ජයි. මොකද අපි දන්නා ඒක අප්‍රිය දෙයක් කියලා. කිසි කෙනෙකුට කබ ඒ කබ තියෙනවා කහ කවුරු හරි පෙන්වුම් කරත් ඒක අපිට මේ ලැජ්ජාවට කාරණාවක් වෙනවා. මොකද ඒ කවුරුත් කබ දකින්න කැමති නැහැ. කෙලත් ඒ වගේමයි, සොතුත් ඒ වගේමයි, සෙමත් ඒ වගේමයි. දැන් තුවාලකින් වුණත් සැරව තුවාලයක් හොඳට කවර් කරගෙන ඉති නැත්නම් සැරව එළියට බෙදාසි නෙවෙයි සැරව වැක්කිනවා නම් අපි කවුරු හරි ඒ වගේ තුවාලයක් දැක්කත් අපි එතනට ඒ මනුස්සයවත් අපි ඒ කරනවා. ඉතින් ඒ වගේ අපේ ශරීරේ හැම දෙයක්ම මට හිතෙන්නේ මේ කුණුප කොටස් 32ම අසුබයි කියලා නිකන් අසුබයි වගේ අපි දැක්කට හැම දෙයක්ම අසුබයි. දැන් වම්මනේ කරත් අපි කෑම කාලා අපි වම්මනේ කරත් ඒක කෑම කන වෙලාවේ තිබිච්ච රස නෑ. වම්මනේ දැක්කත් වම්මනේ එකකින් ඇති වෙන ගන්ධය පවා අපිට අපිරියාවක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම අසුචි වුණත් ඒ විදිහේ ගන්න ආහාරවල ලස්සන අසුචි වල නෑ. අසුචි තීන තැනකට අපි අන්නවත් කැමති නෑ. ඉතින් ඔය පුද්ගලික දැන් ලංකාවේම පුද්ගලික වැසිගිලි වගේ තැන් වලට අපි කොහෙත්ම යන්න කැමති නෑ. මොකද ඒවා ගොඩක් අපිරිසිදුයි. ඉතින් ඒ වගේ ඒ මොකද ඒත් ශරීරයෙන් පිට වෙන කොටස් තමයි. ඉතින් ඒ වගේ සිතනකොට හැම දෙයක්ම අරගත්තම දහඩිය පවා දහඩිය අපි නැති කරගන්න මේ අපේ ශරීරයෙන් පිට වෙන දහඩිය අපිටම අපිරිය වෙලා අපි දහඩිය දැන් ඩියෝඩ්‍රන් වගේ ඒ වගේ දේවල් පාවිච්චි කර කර හරි ඒව නැති කරගන්න උත්සාහ කරන්නේ. ඇයි අපි දන්නවා දහඩිය කියන එකත් ගඳයි කියලා. ඒක පිළිකුලක්. ඒ වගේම දත් තුනත් උදේ පාන්දර කට දත් හොඳට පිරිසිදු කරගත්තේ නැත්නම් කෑම කාලා ඒක නැත්නම් ඒ ගන්ධය ඒ දත්වල කුණු රොඩු වැඳුනාම දත්වල තියෙන අපිරිසිදුකම ඒ වගේ. ඉතින් මට හිතෙන නියපොතු උනා නියපොතු වාසේ කුණු රැඳුනාම පිරිසිදු තියාගන්න කල ඒක පිරිසිදු ලස්සනට බලන්න පුළුවන්. නමුත් අසුබය දකින්නේ කුණු පිරික නියපොත්තක් දැක්කම. ඉතින් ඒ විදිහට හැමදේම කෙස් රොඩේ ඉඳලා මේ හැම අංගයක්ම ගත්තම මට හිතෙනවා මේ අපේ මුළු ශරීරෙම අසුබ භාවනාවට අසුබය වඩන්න හොඳම උදාහරණයක් කියලා. තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි සංජය මහත්මිය. මම හිතන්නේ බොහොම වැදගත් කරුණු රාශියක් ඔබතුමිය අපිට සඳහන් කරා. එතකොට අර කෙස් ගැන කියනකොටත් මතක් වෙච්ච දේ තමයි අපිට දැන් රූපයක් දකිනකොට ඒ කෙස් ඔළුවේ තියෙනකොට ඇත්තටම ඒක ලස්සනක් කියලා හිතනවා. මොකද ඒක තමයි සම්මුතිය අපි කෙස් කියන දේ දකින්න කැමති. එමත් නැත්නම් දැකිය යුතු තැන කියන හැඟීම නිසා. දැන් ඇත්තට මේ හිතන්නකෝ මේ කෙස් ටිකක් මූණේ තැනක ගොනු වෙලා තියෙනකොට අපි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහරුන්ගේ කියන්නේ කෙස් එන්න සාමාන්‍ය සම්මුතිය තුළ කෙස් නොය තැන්වල කෙස් ඇවිල්ලා තිනවා මූණේ වගේ පැචස් වල වගේ. එතකොට අපිට ඒක ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර දතක් වුණත් ඒ හතේ තියෙනකොට ඒ ලස්සන දත ගැලවුණාට පස්සේ ඒ දතේ ලස්සන පේන්නේ නැහැ කියලා වගේ අපිට ඒ හැඟීම් එනවා. ඒ කියන්නේ ඇත්තටම අපි මේ අර ඝන සංඥාවෙන් මේ දේවල් මේ අහවල් තැන පිළිසඳ ඕනේ කියලා සංඥාවෙන් ගත්තාම ඒ ලස්සනක් කියලා අපේ හිතේ හදාගත්ත ලස්සනක් දිහා අපි බලලා ඒකට ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේක වඩනකොට මම හිතන්නේ භාවනා ගුරු උපදෙස් දෙන සමහර ලාවට තියෙන ස්ථානයේ වශයෙන් තියෙන වර්ණයේ වශයෙන් আদি ඊට පස්සේ දුර්ගන්ධයේ හැටියට ඒ විදිහට බලන්න කියලා යම් කිසි දෙයක් තියෙනකොට දැන් කෙස් දිහා බලනවා නම් මේ හිත මත පිහිට ස්ථානයේ හැටියට ඒක අසුබය අසාරයි කියලා. ඒ කියන්නේ දැන් ඔළුව ගත්තාම ඔළුවට දාඩි දැම්මම ඒ හැමත දාඩි දාලා ඒ තියෙන තනනුව ගත්තත් ඒක අසාරයි. ඊට පස්සේ ඒකේ වර්ණය ගත්තත් ඒක එක එක විදිහට විස්තර කරලා තියෙනවා එක එක කොටස් ගැන. ඒ වර්ණයක් මෙන්න මේ විදිහට ගතියුතු විදිහේ වර්ණයක් නෙවෙයි කියන ආකාරයෙන් ඒ විදිහට පැහැදිලි කිරීමත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේක වෙන වෙනම බලන්න පුළුවන්. සමහර ඇතැම් ගුරුවරු අපිට කියලා තියෙනවා දැන් කෙස් ගැන හිතනවා නම් ඔළුවේ තියෙන කෙස් ගැන හිතන්න එපා. කියන්නේ හිතින් හිතාගන්න කාගේ හරි කෙස් ටිකක් දැකලා ඒ ටික ගල තමන්ගේ හරි කමක් නැහැ. ගලවල පැත්තකින්ම තියෙනවා. දැන් තමන් කණ්ණාඩියෙන් බලන්නේ කොණ්ඩේ පීරන්නේ ඒක තමන්ගේ ප්‍රමාණයෙන් හැඩවෙන්න බලන්නේ. ඒ කොණ්ඩේ ටික ගලවල පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ඒක දිහා බලන්න මේකේ තියෙන ලස්සන මොකද්ද කියලා. පැත්තකින් තියනවා කියන්නේ ගලවල පැත්තකින් තියනවා කියන්නේ මේ සිටින්. මනසෙන් අපි ඒක උගලලා පැත්තකින් තියලා බලනවා. ඒ විදිහට. දැන් මේ හැම වුණත්, නියපොතු වුණත් ඒව වෙන වෙනම ගලවල පැත්තකින් තියලා බලනවා. මොකද ඒ තියෙන තැනම තිබ්බහම අපිට අර ඝන සංඥාව නිසා ඒ ලස්සනක් කියන දේක් හිතේ තියෙනවා. නමුත් ඕක ඒතනින් අයින් කරලා වෙන තැනක තියලා බලනකොට ඒ තියෙන ලස්සන මතුවෙන්නේ අර ස්පෙයා පාර්ට්ස් දිහා බලනවා වගේ. එතකොට අර කාර්කේ සංඥාව නැහැ වගේ දැන් ගලවල වෙනම පැත්තකින් තියලා බලනකොට අර ශරීරය කියන සංඥාවෙන් අයින් වෙලා ඒ කොටස පිළිබඳ විතරක් සංඥාවක් ඇති වෙනවා. එතකොට තේරෙනවා මේකේ තියෙන අසුබ ගතිය, වැඩකට නැති ගතිය, අසාර ගතිය වගේ දේවල් දැනෙනවා කියලා. ඉතින් ඒ ටිකත් මම හිතුවා එකතු කරන්න ඕනේ කියලා. තේන මහත්මයා ඔබතුමාට පුළුවන් ද නැවත රක්කත් සම්බන්ධ වෙන්න? තෙරුවන් සරණයි. ඇත්තවසෙන්ම ඉතාම හොඳට කරුණු කියවුණා. ඒ වුණාට මට මම බලන පැත්තෙන් කොහේ නම් වෙනස් වෙන්න පුළුවන්. දැන් මට මෙහෙමයි මට හිතෙන්නේ දැන් මේක හරියට උදාහරණයක් ඇදලා ගත්තොත් ක්ලාස්රූම් එකේ කරන ට්‍රේනින් එකයි ඔන් ජොබ් ට්‍රේනින් එකයි එක දෙකක් කියලා මට හිතෙන්නේ. දැන් මේක හරියට ක්ලාස්රූම් එකේ කරන ට්‍රේනින් එකක් හැටියටයි මට මේ ටික පේන්නේ. දැන් මම ගියොත් සාමාන්‍යයෙන් මට හම්බුනොත් වයසක නාකිය වයසක කාන්තාවක් ආච්චි කෙනෙක් ඇඟ රැලි වැටිලා කහිනවා. එතකොට මට කෙලින්ම අසුබයි කියන්නේ මම එයාට කැමති නෑ කියන එක එන්නේ. එයා මගේ ළඟින් වාඩි වෙනවා තාත්තේ තරම්ම කැමැත්තක් නැහැ. නමුත් ඒ වගේම තව කෙනෙක් හම්බුනොත් ඉතාම මේ තරුණ හොඳ සමක් තියෙන හොඳට කෙස් ලස්සනට කෙස් තියෙන හොඳට සුවඳ විටොන් දාලා මේකප් දාලා ලස්සනට දාලා අඟර දගර දාලා කතා කරන තරුණ ගැහැණු ළමෙක් හම්බුනොත් මොකද මං ගැහැණු ළමෙක් කියලා කියන්නේ ඉතින් අපේ පිරිමින්ට ගැහැණු ආකර්ෂණය නිසායි. ඉතින් එහෙම වුණොත් ඒ ළමයා කෙරේ රාග සිතක් ඇති වෙනවා. රාග කියලා කියන්නේ කැමැත්තක් ඇති වෙනවා. මගේ ළඟින් වාඩි වුණාට කමක් නැහැ. උඩුණත් හොඳයි. රාජ්‍ය වාඩි වුණාට වඩා. ඒතකොට මෙතන තමයි මේ රාගය කියන එක මතුවෙන්නේ. මොකද රාගය මතුවෙන්නේ අපිට රාජ්‍ය කෙනෙක් වැරදි කබල් තියෙන රැරි හිලේ ඇදපු හරි කවුරු හරි කොණ්ඩෙකෙස් වැටිච්ච එහෙම කෙනෙක් හම්බුණාට අපිට රාගේ මතු වෙන්නේ නැහැ. රාගේ මතු වෙන්නේ තරුණ ලස්සන හොඳට සෙන් පවුඩර් දාලා මේකප් දාලා අඟර දඟර කතා කරන කෙනෙකුට තමයි රාගේ මතු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට මතු කරගන්න පුළුවන් වුණොත් අපිට තේරුණොත් මේ රාගය මට මතු වුණා කියලා අත්නගෙන ඇයි මට මේ රාගය මතුනේ? යාගේ කොණ්ඩේ නිසාද? යාගේ හම නිසාද? යාගේ දත් නිසාද? යාගේ මොන හේතුව නිසාද කියලා ඒව ඒ කොටස් කොටස් වශයෙන් බලන්න පුරුදු පුරුද්දක් කරගත්තොත්, ඒ කියන්නේ අර ක්ලාස් රූම් එකේ කරගත්තේ ට්‍රේනින් එක on the job training එකක් වගේ, කියන්නේ ඒක මෙතනදී ඇප්ලයි වෙනවා. එතකොට ඇප්ලයි වෙනකොට අපිට ඒතනදී තමයි රාගේ ප්‍රහාණය වෙන්නේ. නමුත් ක්ලාස් රූම් එකේ රාගේ ප්‍රහාණය වෙන්න විදිහ කියලා දුන්නට ඒක ප්‍රහාණය වෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ තමුන්ට කවුරු හරි රාගය මතුවෙන කෙනෙක් ලැබිච්චාම ඒ මතුවෙච්ච කෙනා කෙරෙහි බලලා ඒකෙන් අපි ගන්න ඒ තීරණ ඕයි කියලායි මට තේරෙන්නේ. ඒකනේ මට එකතු කරන්න පුළුවන් ජාන්ත මාත්මය ඊට වඩා එකතු කරනවා නම් මම බොහොම කැමතියි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සේන මාත්මය. මම හිතන්නේ ඔබතුමා කියේ යුත්ත ඒ ආකාරයෙන්ම කිව්වා. මම හිතන්නේ ඒක තමයි අපිට මූලික වශයෙන් පුහුණු කර යුත්ත වෙනවා. මොකද අපි මෙතනදී කරන්නේ මේ මානසිකාර කිරීමක්. මෙන්න මේ විදිහටයි කියලා අපේ හිතේ යම් කිසි විදිහකින් යම් සාවරව යම දිහා බලන විදිය මානසිකාර කරලා මේ තනියම වාඩි වෙලා හරි තමන්ගේ තැනකට ගිහිල්ලා මෙහෙම බලන මේ රසායනාගාරයේදී පුරුදු කරගත්ත හිත යාර බාහිරයට ගියාම ඒ තියරි එක එතන ඇප්ලයි කරන එක තමයි ඇත්තටම ඒකට තමයි අපි දක්ෂ වෙන්න අනිවාර්යයෙන්ම. නැත්තම් කොච්චර කරත් වැඩක් නැහැ. ඒ වගේම දැන් පෞද්ගලික අත්දැකීම් වලින් උනත් හිතෙන්නේ අපි කොච්චරම මේවා ගැන කතා කරත් මෙහෙම කරත් ලස්සන රූපයක් දැක්කම හිත දුවනවා නේද? ඒක උඩ තමයි අර අපිට මතක් වෙන්නේ අර ස්වාමීන් වහන්සේ පෞගිය දේශනාවලදී කරේ අර ආරම්මන අධිපති ප්‍රස්තිය කියලා. ඒ කියන්නේ එතන ඒ ආරම්මනේ අපි ගරු කිරීමක් කරනවා. ඒක ලස්සනයි කියලා අපි යම් කිසි හිතට එක පාරම ගරුත්වයක් එනවා. ඒ ගරුත්වය කියලා කියන්නේ ඒක මතු කරලා මේක උසස් දෙයක් හැටියට හිතට එනවා. ඒ අනුව අපේ හිතේ හිතුවිලි හැදෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. ඉතින් ඒක එහෙම හිතවිලි හැදෙන්නේ නැති වෙන්න හේතුව වෙනවා නම් වෙන්නේ තමන්ගේ කෙලෙස් මට්ටම් වල අඩු කර ගැනීම. ඉතින් මේ කෙලෙස් මට්ටම් අඩු කරගන්න මේ ආකාරයේ අර පන්ති කාමරයේ වඩන භාවනාව තවදුරටත් එළියට ගියාට පස්සෙත් අපිට වඩා ගන්න පුළුවන්කම ඇති කරගත්තොත් ඒ එන අවස්ථාවට මූණ දෙන්න අපි සූදානම්කම තියෙන බව තමයි හිතෙන්නේ. ඉතින් ඒ කාරණාව මතු කරපු එක මම හිතන උගාක්ම වැදගත් අපිට. ඒකමයි අර දරුවත් මහත්තයා කිව්වේ අපි දැන් කෙහෙල් කොලේ තැවිලද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය අවස්ථාවට. බාහිරයට ගිහිල්ලා අපි එළියට ගිහාම අපිට කොයි වගේ අදහස් දෙන්නේ කියන එක අපිට දැනෙනකොට තේරෙනවා. තැවිලා මදි නම් තැවිලා මදි, තැවිලා හරියට තැවිලා නම් තැවිලා කියලා. දැන් මගේ පෞද්ගලික අත්දැකීම තමයි සමහර දවස් තියෙනවා මගේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඉතාමත් නිහල තත්ත්වයේ තියෙනවා. ඉතින් හරි සතුටුයි දවස අවසානයේදී හරිම සතුටේ ඉන්ද්‍රිය සංවරයත් ඒ වගේ ඉන්ද්‍රිය භාවනාවක් ඒ වගේ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ අනවශ්‍ය අරමුණු වලට නොයා ඉඳීම. ඒ කියන්නේ තනිකර සීමාන්විත අරමුණු කීපයක් අරගෙන දවස ගත කරනවා නම් එතන අපි තියෙන ඉන්ද්‍රිය සංවරය. අපි හොයන්න බලන්න, වටපිට බලන්න, දේවල් වලට ඇහුම්කන් දෙන්න, මේ විදිහට නොයා අවමයක් අපේ ඉන්ද්‍රියන් වලට අහු වෙන විදිහට අපි ජීවිතය ගත කරනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. දැන් ඉන්ද්‍රිය භාවනාව කියලා කියනකොට අපිට එන ඕනෑම අරමුණක් කෙරෙහි අපේ හිත අකුසල් පැත්තට යන්නේ නැති වෙන්න ඒ කියන්නේ එන අරමුණ ගැන අපි කොයි විදිහටද බලන්නේ කියන එක. ඒ කියන්නේ කුසල පැත්තටවත් බලන්න. අඩුම ගන්න අපිට ඒ ඒකේ තියෙන අභ්‍යන්තර පරමාර්ථ ධර්ම මත නොවුණා. අඩුම ගන්න මේක අසුබ දෙයක් හැටියට හරි බලන්න, මේකෙන් අපිට කෙලෙස් උපදවන දෙයක් හැටියට හරි හිතලා බලන්න තරම් මානසික තත්ත්වයකට ඉන්නවනම් මම හිතනවා ඒක ලොකු දෙයක්. ඉතින් ඔබතුමා කිව්ව එක තමයි ඇත්තටම අපි ජීවිතේ වුණ කල යුත්තේ. මම සෞද්ගලිකව මගේ දකින්න අඩුවක් හැටියට දකින්නෙත් ඔය මේ ඉන්ද්‍රිය භාවනාව, ඉන්ද්‍රිය සංවරය පැත්ත තමයි හදාගන්න තියෙන විශේෂ පැත්තක් කියලා. ඉතින් මේ අසුබ භාවනාවද මාතෘකාවට ගත්ත ඒක මම හිතලා ඉතාමත්ම කාලීනයි මේක නිතර නිතර මේව මතක් කරන්න ඕනේ නිතර නිතර මතක් කරාම තමයි ආපහු අපි ආපස්සට හැරිලා අපේ හිත ගැන අපේ දෛනික ජීවිතය ගැන අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නේ ඉතින් ඒ අවස්ථාව අද අපිට අද දවසෙත් දරුවත් මහත්මයා ඉතාමත්ම කරුණාවෙන් මේ සියලු දෙනා වෙනුවෙන් මේ කාරණා මතු කරලා දුන්නා ඉතින් අපේ කාල වේලාව ගත වෙලා තියෙන නිසා දලුවත් මහත්මයා අපි සාකච්ඡා නිමා කරන්න සුදුසුයි කියලා යෝජනා කරන දලුවත් මහත්මයා සාදු සාදු අපි දෙවන් සර්ණයි එහෙනම් අපිට තුවා වගේම අපි අද ඉතාමත්ම වැදගත් කොටසකට යොමු වුණා යොමුක් පමණයි උනේ අපි ඒ විදිහටයි ගන්න වෙන්නේ මං හිතන්නේ මොකද දැන් මේ ඉදිරියට ගෙන යන එකේනිකාට අවස්ථාව තියෙනවා කැමති පමණින් තමන්ට අද දවසේ තුල දැන් මේ විතර ඉඳලාම අසුබ සංඥා වඩන්න පුළුවන්ද කියලා මේ වචන එක ටිකක් ප්‍රේසම් වෙලා තමයි යන්නුනේ නේද ජයන්තවන්ත කිව්වාගේ මේක මේ අපි ගන්නෙම සුබයි කියලා කියන එකේ විරුද්ධක තමයි මේ තියෙන්නේ මේක මහා ලොකු නරක දෙයක් නෙමෙයි මේ කියන්නේ ඉතින් අපිට ඇහිලා තියෙනවා කලින් කතා කරන අවස්ථාවල කල්යාණ මිත්‍රයෝ සමහර අය කියනවා මේ එහෙම අසුබ කියලා ගත්තම ජීවිතේ මොකද හරය එහෙම නැත්නම් ජීවිතේ බෑ නේද සාමාන්‍ය ජීවිතේදී ඒ වගේ දේවල් ඉතින් ඒම එකක් නෙමෙයි අර සිදු වෙන්නෙම අපි බාහිර ලෝකයක් සමග එකතු වෙන්නෙම යමක් මනාපයි කියලා අරගන්නේ ඒකට මනාපයි සුබයි කියලා අරගෙන යන්නේ ඒක සමක්‍රමයෙන් තුනී කරගන්න කරන භාවනාවක් තමයි මේ දේ ඉතින් අපේ චිත්ත මහත්මිය හිටියනම් මේ දැ මතක් කරાવી අර යුද්ධෙට යන්න ඉස්සෙල්ලා පුහුණු කරනවා එක තැනක ඉඳලා ඊට පස්සේ යුද්ධෙට ගියාම තමයි යුද්ධ ඉනිසියා යොදා ගන්න කියලා ඉතින් ඒක තමයි තියෙන මාතකයේ උදේටත් කියන්නේ තියෙන්නේ මොකද ඒක පුහුණු කරන්නේ නැතුව යුද්ධෙට ගියොත් නම් ඉතින් එක කඩුපාරින්ම වැටෙනවා අපිට ඒක තමයි අපිට මෙච්චර මුණෙත් අපි යුද්ධෙට ගිය ගමන් එදී ලස්සන කෙනෙක් මේ ආපු ගමන් රතු පාට සාරියක් ඇඳගෙන නිල් පාට සාරියක් ඇඳගෙන එතකොට රත් ගාන අපි අහුවෙලා ඉවරයි. ඒතර ඒ කියන්නේ ප්‍රී පාර නැත්නම් කඩු පාර පපු හරාම ගිල්ල ඉවරයි. එතකොට ඒ මොකද පුහුණුවක් නැති නිසා. නමුත් අර යුද්ධෙට පුහුණු වෙලා ගියා නම් පුහුණු ආයතනයේදී සටන් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පුහුණු වෙන්න නම් අවශ්‍යමයි. පුහුණු වෙනවා කියන්නේ මේ පුහුණු වෙන්න ඕනේ කියලා මේ කියන දේ අසහන සිටීමට වඩා තමා විසින්ම පුහුණු වීමම තමයි කරන්න ඕනේ. ඒ පුහුණීම දිගින් දිගටම කරන්න ඕනේ. ඒක තනියම කරන භාවනාව ගැනමයි මේ කියන්නේ. ඒ කියන්නේම තනියම කරන භාවනාව ගැන. ශීලීකන යුද්ධ ගැන නෙමෙයි. ශීලීකන යුද්ධයේ ප්‍රතිඵලයක් වෙයි. මේ භාවනාවේ හැටියට. මේ භාවනාව කරගෙන කරගෙන එළියට ගියන් පස්සේ ඒක මේ භාවනාවේ ප්‍රතිඵලයේ එළියදී ක්‍රියාත්මක වේවි. ඉතින් ඒක ගන්න ඕනේ. නමුත් එළියකන ගැන දැන් හිතන මේ භාවනාව නොකරින් තන්ට හිතන්න නරකයි. මේ භාවනාව ඒක කෙරෙන්න ඕනේ මේ කතා කරන දේ තමා විසින් කළ යුත්තේ තමාට කළ හැකි දේ තමාගේ සාමුලිය තුල ඉඳගෙන තමා විසින් කරන්න ඕනේ මේ සංඥා. මොකද අපි දුක් පරිවිදාය දන්න විඤ්ඤාවල කියන්නේම සංඥා පහක් ගැන. අසුභ සංඥාව, සම්බලෝක ආනන්දිත සංඥාව, මරණ සංඥා. අදෝසින් මේ සංඥා පහක්. එතකොට මේ සංඥාවම තමයි මේ සම්පූර්ණ ක්‍රියාදාමය කරලා තියෙන්නේ කියන එක අපි දන්නවා. අවිද්‍යාව කියන්නේම සංඥා විපල්ලාස 12ක්. එවනම් මේ අවිද්‍යාව රසා ගන්න නම් සංඥාවමයි වෙනස් කරගන්න ඕනේ. ඉතින් මේ එක සංඥාවක් ප්‍රබලම මූලිකම කෙනෙකුට බලපාන සංඥාව ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේමයි පටන් ගත්තේ උත්තර මේමයි කළ යුත්තේ. ඒ නිසා මම හිතන අපි හොඳ දෙයක් කතා කළේ ඒක කරන්න පමණයි තියෙන්නේ ප්‍රතිඵලයන් ගැන එහෙනම් තමයි ඒක රිසල්ට් එක ගැන හිතන්න නැතුව. හොඳයි එහෙනම් අපි අද සාකච්ඡාව ඉතින් නිමා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන බව අපිට දැනුම් දුන්න දවසේත් කල්‍යාණ මිත්‍ර බොහොම කරුණාවෙන් ඉකතුලා හිටියා. ඉතින් ඒක මහත් පිනක් ඒ නිසාම සාකච්ඡාව කරන්න හැකියාව ලැබුණා. ඉතින් අපි ලබන සතියේ මේ වැඩසටහන පවත්වන්නේ ස්වාමීන් වහන්සේ එකතු කරගෙනයි උන්වහන්සේ කිව්ව ලබන සතිය කොහොමද සම්බන්ධ වෙනවා කියලා. අපි ලබන සතියේදී සාකච්ඡාවට එළඹෙමු. ඒ වගේම අද හවස සාකච්ඡාවක් උන්වහන්සේ සම්බන්ධ කරලා කෙරෙයි. ඉතුරු සෞනසීසෝස්සේ සම්බන්ධ කරයි එක. ඒ වගේම හිත දවසේදී ජිනාලංකර හමුදු සම්බන්ධ සාකච්ඡාවක් පවත්වන බව මතක් කරනවා. හොඳයි එහෙනම් අද දවසේදී සාකච්ඡාවට අපිට බොහෝ අනුග්‍රහයක් දැක්වුවා ජයන්ත මහත්මයා. අන්තරයන් මිත්‍ර සිවුදනම දෙක තුන දිනුරු මහත්මයලා කමල් මහත්මයා අතුළු පිළිස වෙන මහත්මයලම හැමදෙනාටම අනේක වරැප්පින්. එහෙනම් අපි අද සාකච්ඡාව මේ ලෙස නිමා කරමු. අපි එහෙනම් නැවතත් ලබන වෙනස පැන්දී මුලගෙමු. හැමදිනාටම තෙරුවන් සරණයි.